ධර්ම දේශනාව. මේ ධර්ම දේශනාව ප්‍රවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැක ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද දෙවිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සබ්බං මුනිරාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදං ධම්මං සවෙන්නේ කාලෝ අයං අදංසා ධම්මං සවෙන්නේ කාලෝ අයං අදංසා ධම්මං සවෙන්නේ කාලෝ අයං අදංසා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ දුකතා කෝපනායත් මාකාරි පුත්තේ කතමේ ධම්මා යෝහිතෝ මනසිකා තබ්බා තීති. ඇසල පුරපත්න පුසක් කොබේදිනේදී ස්ත්‍රි අධ්‍යාත්මික ගමන් මගේ දියුණුව සඳහා කටයුතු කිරීමට ඉතින් මේ පහුගිය ධර්මදේශනා 10ක් කරමින් මම ටිකක් හිතුවක්කාර චරිතයක් ගන්න බෑවෙමි. ඒ මොකක්ද හේතුවක්කාර චරිතය? කාටවත් මොකක් අහන්න දුන්නේ නැහැ මමම කියේ කියයිද ඔයගොල්ලෝ අහගෙන ඉන්නේ කියලා. මනම කිව්ව ඇරනාම කිසියම් දෙයක් ප්‍රශ්නයක් අහන්න ආරම්භ හිර දුන්නේ නැතුව කියන්න ගියා. දැන් මම 10ක් කියලා තියෙනවා නේ. දැන් තවත් පහකට මගේ ජීවිතේ තියෙනවා. ඒ කියන්නේ එතනින් අවසානයි කියන එක නෙවෙයි. මම ඉල්ලපු ගානේ කරයි. තව දෙන්න පුළුවන් නම් මේක ඔයගොල්ලෝගේ ඕනක. දැන් අපි හුඟක් දේවල් කියලා තියෙනවා. එහෙනම් මම අද මේ මාතෘකාවක් ගත්තේ තවත් දෙයක් ගැන කතා කරන්න. මේ තමයි මම ඉදත් මතක් කළා වගේ සංකනිකාය තියෙන පෙරොත්හාමුදුරුවයි සාපෝෂිත මහරහතන් වහන්සේ අතර සාකච්ඡාවක තියෙන වචන දෙකක් කියලා. සුතවතා කෝපනාය මා සාරිපුත්ත කතමේ ධම්මා යෝනිසෝ මනසිකාතප්පාති. ඒක පාලිය පැහැදිලි කරන්න කිව්වොත් ටිකක් ඉක වැඩි. තේරෙන සිංහලෙන් කිව්වොත් එහෙනම් ඕකෙන් අහන්නේ නේ. බණෑවා නම් මොකද කරන්න ඕනේ? සුතවතා කියන්නේ බණ අහලා ඉවර වුණා කියන්නේ. බණෑවා නම් දැන් මොනවද නොනින් මෙහෙ කරන්න ඕවා? කියලා කොටිත හාමුදුරුවෝ අහනවා. සරියුත් මහරහතන් වහන්සේගෙන්. සරියුත් හාමුදුරුවෝ උත්තරයක් දෙනවා. බණෑවා නම් භාවනා කරන්න ඕනේ. එහෙම නෙමෙයි ඒක. විග්‍රහයේ තියෙන්නේ. නමුත් ඇත්ත තියෙන බණ ඇහුවා නම් මොකද කරන්න ඕන? බණ ඇහුවා නම් ඒ ත්‍රිපිටකයේ තියෙන හැටි. අපේ රටේ අපේ බෞද්ධ පින්නතුන් බණ අහලාමද භාවනා කරන්න පටන් ගන්නෙ? බණ තේරිලාමද භාවනා කරන්න පටන් ගන්නෙ? නැහැ නේ. බලන්න භාවනාවට ලැබිය යට උස්සන්නේ. මම දන්නවා 100%ක් භාවනාවට ලැබී කියන්නේ. භාවනා කියන වචනේ සමාජයේ පවතිනවා. භාවනා කියන මධ්‍යස්ථානක් අත පුරා පවතිනවා. භාවනා මධ්‍යස්ථානවලටත් අපේ අය යනවා එනවා. පොසොන් වගේ වල්ගවල් වලට අඹාලපුරේ ගස්කඩ දිනලා අනුගහගෙන පෙළේ පොලිමේ හැදිලා භාවනා කරනවත් පේනවා. මේ භාවනාවට කැමති නැති අයත් මේ භාවනා කරන අයත් ඉන්නවා. කරන අයත් ඉන්නවා. විලාසිතාවක් විසින් පැතර යන බවක් තියෙනවා. දැන් අපිට කොහොමද කියන්නේ? බණ ඇහුවා නම් භාවනා කරන්න. මම හොත් මේ අයගෙන් තරලව මටත් ඔබත් කතා කරන්න ඉස්සර වේගවත් අමාරු ඇති. මොකද මේ අසනීප තත්ත්වයන් තාම 100ක් අනින්තනේ අදත් වුණ අතර තමයි පාවිච්චි කළේ. මොකටද භාවනා කරනවා කියලා කියන්නේ ඇහුවොත් එහෙම උත්තරයක් දෙන්න කවුරු හරි? නුවණින් විමසලිමත් වීම. තව සමහර අය මං අහපුවා මට උත්තර දෙනවා මේ සිත එක තැනකට තබාගෙන ඉන්නලු භාවනාව. සිත එක තැනකට තියාගන්න ගන්න උත්සාහයලු භාවනාව. එහෙම කියනවාද මේ ඉන්න අස්කල් වල? ඔය කැලේට ගහක් යට ඉන්න කෙනෙකුට නම් හිත එක තැනක තියාගෙන ඉන්න පුළුවන්. නේද? පැතියාවක් කරන කෙනෙකුට, දරුවන් බලා ගන්න කෙනෙකුට, උයුක්තුම් කරන කෙනෙකුට එක තැනක තියාගෙන ඉන්න පුළුවන් නේ? ඒ කියන සියලුම අභියෝගවලට මොන දෙන්නේ? නේද? ඉතින් මේකේ කතා විවරයක් නැහැ. මේක ටිකක් විද කතාන්තරයක් මම මේ පටන් ගත්තෙ. හරි. භාවනා කියන වචනේ අරගෙන අපි කිව්ව ක්‍රම දෙකක් තියෙනවායි කියලා. ඒ දෙක ධර්මා නේද? සමත විදර්ශනා. විදර්ශනා කියන එකට විපස්සනා කියලා හැමස් පාවිච්චි කරනවා. ඔව් මේ බුදුදහමේ සමත විදර්ශනා කියලා භාවනා දෙකක් තියෙනවා කියලා තමයි අපිට කියලා දෙන්නේ නේ. එහෙම නෙමෙයිද? දැන් සිතුවත් තාපසතුමා බුදුරජාණන් වහන්සේ නෙමෙයි මම කියන්නේ. පැවිද්දට තාපස පැවිද්දෙන් පැවිද්දට පත් වූ සිදුවත් තාපසතුමා ගුරුවරුන් සොයා ගියාද නැද්ද? භාවනා කළාද නැද්ද? භාවනාවට මොනවද හම්බ වුනේ? මට කියන්න අවසානයේ දක්වා එතුමන්ට ලැබුණේ මොනවද එනකොට? ඥාන කියලා කියන්න පුළුවන් නේ. එහෙම නැත්නම් අපිට මෙහෙම කියන්න පුළුවන් නේ. පංචාවිඤ්ඤා අට සමාපය. එහෙම නැත්නම් මෙහෙමත් කියන්න පුළුවන්. දිවස, දිවසන, කරදිත්ත්‍ය විඥානනේ, උබ්බේ නිවාස අනුඥානය, කීර්තිඥ ඥානෙ ආදී දේවල්. අපි එක එක්කෙනා ගාවට ගියා වෙන වෙනම ගන්න ඕනේ. ආලාර සාලාම් වෙත යනවා, කුද්දකරාම බුත්ත වෙන යන්ත යනවා, භග්ගව වෙත යනවා, සංජේ වෙත යනවා. ඒ තියෙන එක කෙලවර දක්වා ඉගෙන ගන්නවා. ඊළඟට එතනින් නික්ම ගියා කියලා කියන්නේ කුමක් නිසාද? එයා එය තමා හේවු මත නොවන නිසා. එහෙම නේද තියෙන්නේ හොඳට? දැන් මම උපදවා ගත්තට ඒක තමන් හොයන නිවීමේ මඟ නොවන බව දන්නා නිසා ඒවා අතහැරලා ගියා. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න පෙර මැදුම් පිළිවෙත ඇරඹෙන්නට පෙර දෙවල් දොරවල් අතහැර වනාන්තර ගත වූ අය හිටියා විතරක් නෙවෙයි විවිධ භාවනා ක්‍රමයන් කරලා ආකාසාංචායතනේ විඤ්ඤාණංචායතනේ ආපින්චඤ්ඤායතනේ සහ නියෝසඤ්ඤා නසඤ්ඤායතනේ දක්වා සමාධි උපදවා ගත්තායි හිටියා. ඔවුන්ට විරක්තනේ වැටහි තිබුණද? ඔවුන් මැදම් පිළිවෙතේ ගියාද? ඔවුන්ට සෝවාන් ආදී මාර්ගඵල ලැබී තිබුණාද? එසේනම් ඇයි ශ්‍රෝගුරු බුදු පියාණන් වහන්සේ බෝසත්වරේ තවුත්වරේ වශයෙන් මේ සියල්ල කෙරෙහි පරීක්ෂණයක් කළේ? එදා බිහි සමාජයේ වගේම වනාන්තරගත වූ සමාජයන් සිටියා බුද්ධ කෝලාහලය නිසා බම්බුදු වෙන්න කියන උත්සාහය මේ ප්‍රතිපදාවල තියාය. ඔවුන් සියලු දෙනාගේම මතය උනේ දුෂ්කර ප්‍රතිපදාවෙන්ම තමයි මේ යෝක්තිය ලබන්න ඕනේ. ඒ නිසා උන්වහන්සේලා පිළිදුනා ඒ අය ගියාට වඩා එහාට මේ දුෂ්ටත්වයේ ප්‍රතිපදාවේදී මම ඔයගොල්ලන්ටත් වඩා ඕක පරික්ෂණ කරලා තියෙනවා. ඕකේ නෑ කියන එක පෙන්වන්න. ඒ නිසා තමයි තලයකයක් වලදලා දින හතක් ඉන්න තැන දක්වා. බඩට ගාපම පිටාහුව වෙන තැන දක්වා. ඇස් දෙකේ තාරයේ තලක් ඇතුලේ තියෙන වතුර ටිකක් වගේ දින තැන දක්වා. ශරීරයක් ඔස්සේ කරන් ගිහිල්ලා කලන්ත හැදිලා වැටෙන තැන දක්වා මේ ප්‍රතිපදාවේදී. ගිහිල්ලා ඒක අතෑරියයි. ඒකේ නැති නිසානේ. අත්කල මත ආයෝගය කියන්නේ මොකේද? ඔය කරපු ටිකට නෙමෙයිද? ශරීර දුර්භීම කියලා වෙන වචනයක් ගන්න යන්න එපා ඒක. බුදුන් වහන්සේ පහළ වෙන විට වනාන්තරගත වී සත්‍ය ගවේෂණය කළා වූ සියලු අය අත්කල මත ආයෝගය. දැන් බුදුරජාණන් වහන්සේ සෝවි පර්සතිය පරිේෂණේ ආරි පරිේෂණේදී පරිේෂණේ කොට මෙය මග නොවේ. මේ ආත්මලයිතු අන්තයක් කියලා පස්වක තවසන් ඉදිරියේ දේශනා කරනවා. අපි භාවනාවට ප්‍රවිෂ්ඨ වෙන අපයෙන් අය වශයෙන් අපිත් මේක මුල ඉඳලා අගටම පරිශන කරගෙන යා යුතුද? එහෙනම් අපි කෙලෙස් යටපත් කරගෙන ධානය උපදවාගෙන දිවස දිවකන ලබාගෙන මේ සියල්ල ලබාගෙන සාන්තිමත් විදර්ශනාවට නගා නිවන් මඟ අවබෝධ කරගටිය යුත්තේ. එහෙමත් නැත්නම් මෙහෙම අහන්නම් කරා. දිවස නැති දිවකන නැති පරිචිත්ත්‍ය ඥානෙ නැති බුද්ධේනිය ස්මෘති ඥානෙ නැති මනෝමය ඉර්ධේද ඥානෙ නැති ආකාශයේ ඥානෙ පමණක් ලැබුව රහතන් වහන්සේලා ඉතිහද නැද්ද? කියන්නේ ලෝභක්ඛේ දේසක්ඛේ මෝහක්ඛේ සිද්ධ වුණා ඒ අයගේ අසක්ඛේ ඥානෙ නිසා. අර අසුභතාවකින් වහන්සේලා හෝ බුදුරජාණන් වහන්සේ ආමු වෙන්න පෙර මේ දුෂ්කරත්‍ය කරපු අය මේ ආයතන ලබාගත් හැටි ඔයගොල්ලෝ හිතා ගන්න පුළුවන්ද? කටකක් කියලා දෙන්න. මේ අපේ සිිතේ ස්වභාවයක් තියෙනවානේ. සිතට නිකම් වෙන්න බෑ. හැම විටම අරමුණකට එකතු වෙන්න ඕන. අපි බාහිර ලෝකේ නම් අපි මේ පස්තරේ අරමුණට එකතු වෙනවා නැත්නම් කල්පනාවකට එකතු වෙනවා. මේ සිතට අරමුණ වෙන ස්වභාවය මර්ධනය කරන්න දරු උත්සාහයක් තමයි වනාන්තරගත වූ අය කසින නමින් කිසියම් අරමුණක් ගත්තේ. තමන්නේ ගන්න අරමුණ පතවියාකෝ තේජෝ වායු 40ක් හෝ 80ක් හෝ 100ක් වුණත් තමයි එකයි ගන්න. ඒ අරමුණ නැවත මෙහි කිරීම තුළින් ඔවුන්ගේ සිතේ තියෙන අරමුණ එන්න තැන ඉඩකට මර්ධනය කළා. යතපත් කළා. හැබැයි අවබෝධ වෙන්නේ නෙමෙයි. මර්ධනයේ ප්‍රතිඵල ඔයගොල්ලෝ දන්නවද? යමක් මර්ධනය කළොත් ඒ මර්ධනය නැති වෙයිද නැත්නම් වෙනත් ආකාරයෙන් ඉපදිලා එයි. උදාහරණ කියන්න පුළුවන්ද? කාට ගහත් වගේ වෙනස් කපල ගන්න උඩින් මර්ධනයක් කළේ. මුලින් ආපහු පළවෙලා වෙනසකින් එන්නේ නැත්නම් රජරට ප්‍රදේශයේ ඇවිදින කාලේ මම දැකලා තියෙනවා ඉලුක් කියලා වර්ගයක් තියෙනවා හේන්නද. මේක තියනද මම මේ තියෙන්නේ මානාලි. අරකේ allele තියෙන යට. ගොවියෝක මර්ධනය කරන්න එක්ක පිදුරු දානව නැත්නම් ඉන්දර තියෙනවා. ඊළඟ වෙයි කාලේදී පිදුරු දාපිටේ නෑ ඈතින් දෙපැත්තෙන් කල වෙනවා. පුච්චපිටේ නෑ යටින් ඇවිදින් වෙන තැනකින් කල වෙනවා. ඇයි ඒ? උඩින් පිච්චුවට යට පැලවෙන්න තියෙන හේතුව තියෙනවා නම් ඒකට වෙන මාර්ගයක් හොයාගන්න. මොනවද තේරුම් ගන්න මේ උත්සාහය? මේ පතරි හරි ආකෝ හරි තේජෝ හරි වායෝ හරි සවන හරි ආරම්මණයක් අරගෙන අපේ ආශාවන් අපි ධර්මයේ තේරුම් නොගෙන මර්ධනය කරන්න හැදුවොත් අර ඉලුක් තව තැනකින් එනවා වගේ මේක වහගෙන වෙන තැනකින් මතුවලා එනවා. ඒක අපට සුන්දර දෙයක් වෙනවා. මේක අසුන්දර වුණාට අරක සුන්දර දෙයක් විදිහට පෙන්වන්නේ. එතකොට අපි ඒක හොඳ දෙයක් වශයෙන් ඒක දහුවෙනවා. මේක මායාවේ විජිතේ ඊළඟට රාස්තන ක්‍රමය. ඒ නිසා මේ කෙලෙසුන් යටපත් කරන්න යාමේ ප්‍රතිඵලය තමයි දිවස දිවකන පරිචිත්ත්‍ය ඥානයේ උපේරිවාපස් ඥානයේ මනෝමය ඥානයේ මේ සියල්ල කෙලෙස් යටපත් කරන්න යාම තුළ ඔවුන්ට අල්ලා දුන්නා වූ ඊට වඩා දියුණු වදියක්. හැබැයි ඒවා තුලත් ඔවුන්ගේ මම තැගවේ සිටි බව ඔවුන් දැනග తీදී නැහැ. ඒක හොඳර වෙනවා අයගොල්ලෝ. දැන් මාර සංකල්පයේ උගන්වන්නේ මායя කොහොම හරි හදන්නේ මේක රඳවන්න කියලා නේ. එකක් එපා කියලා කියනවා නම් කෙනෙක් ඊට වඩා හොඳ එකක් දීලා ඒක හිතපන්. එතකොට ඔය කියපු ඥාන ටිකයි ආසවාස්කේ ඥානේ ඇර එහෙම නැත්නම් ප්‍රථම ද්විතීය සුත්ත අසුත්ත ඥාන මේ අත්කල මාතාවේ යෝගයේ තියෙන ඒවායි එමත් නැත්නම් ආකාසානංචන විඥානංචයතන අකින්චඤ්ඤායත නයසඤ්ඤායතන කියවයි මේ සියල්ල පුංචි ලොසින්දියක්. කතා හොයන මනුස්සයා මගහරින්න රවට්ටන්න දීලා තියෙන පොඩි ලොසින්දියක් විතරයි. ඒ වනාට ඔහුට ඒකේ තියෙන පහස තේරෙන්නේ නැහැ. ඔහුගේ සැඟවුණ මමත්වයේ තේරෙන්නේ නැහැ. ඔහු විමුක්තිය ලබ කෙනෙක් විදිහට එතන ඉන්නවා. දැන් මේ සතුන් මරණ කෙනා මුලාව කෙනෙක්. හොරකම් කරන කෙනා මුලාව කෙනෙක්. ඒක අපිට පේනවනේ. නමුත් මේ ධර්මයෙන්තර කියන මිනිස්සුන් මුලාව කෙනෙක් කියලා කවුද තේරුම් ගන්නෙ? ඒක ලොකුම මුලාව මේ සතරේ තියෙන. මේ සංඥා නාසඤ්ඤායතනිය බොදවාගත්තොත් මේක මගේ ධානය මේක මගේ නිවන කියලා හිතාගත්තොත් එහෙම ඔහුට බුදුවරු 3-4 දිනක් හම් වෙනකල් ආය මේ බණ ටිකක් අහන්න හම් වෙන්නේ නැහැ. අන්තිමට ධානයක් නැහැ. ආපහු අල්ප කෙලෙස් ඇති සත්‍යෙත් විදිහට මෙහාට ආව වරුණාම මතක තොලෙකුත් නැහැ. පෙරේ තලුවකුත් නැහැ කියන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ කෙලෙසුන් යටපත් කරගෙන යන මගේ මේ තියෙන උගුල් එදා ඔයගොල්ලෝට අහු වුණා. අදත් හැබැයි ඉතින් මට හම්බ වෙලා තියෙනවා ඔයගොල්ලෝට අහු වෙලා ඉන්න සමහර අය ඕනනම් එකක් දෙකක් කියලා දෙන්න. අපි බණ දහම් තේරුම් ගන්නතෝ භාවනා කරන්න වන්දනා කරන්න ගිය මහත්මෙක් මම එක්කලා කියනවා. එයාට භාවනාව පිළිකලව පේන්නේ නැහැ. වන්දනා කරලා ඇත්තට පියාගත්තාම එයාට මේ ලෝකේ තියෙන දේවල් පේන්නේ නැතිලු. ලස්සන මල් පෙරහැරක් වගේ යනවා පේනවාලු ඇතුලේ කොච්චර හරි දිගින් දිගටම දිනනවා. මම ඒක දිහා බලන් ඉන්නවා. මේ මෙහෙ තියෙන එකත් මේ පේන්නේ එකට තමයි. අර සිතේ වන්දනා කිරීම තුළ සත්‍තාවට ගත්තාම සත්‍තාවට ගැලපෙන පැද්දිකට පහල වෙලා පේන්නේ. අර ඒක කොහෙවත් නැහැ. එයාට හිතේ විතරයි තියෙන්නේ. දැන් එයා අහුවෙලා නැමින් දෙයක තේ භාවනා පිළිබඳ ආය තවත් කෙනෙක් කියනවා භාවනා කරන්න ගිහිල්ලා ඔය පිළිකුල් කර කර ඉන්නකොට බඩවැල් කටින් එනවා දැක්කයි කියලා. එනවාද එහෙම? හරි. කොහේකට වෙච්ච දේ? දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේදී දැන් අපි කියමුකෝ ධර්ම පාර යනකොට එහෙම අනුතුරුදායකයි. මේ පාර අනුතුරුදායකයි පතු මගක් පතු බොබ්බක් එනවා කියලා දැන් දාලා තියෙනවා නේ. බුදුරජාණන් වහන්සේ භාවනා මාර්ගයෙන් එහෙම පිස්සු හැදෙන්න පුළුවන්, අපණ යන්න පුළුවන්, විකාර පේන්න පුළුවන් කියලා කොතනක හරි කියලා තියනවද? මට දැනවත් වෙලා නැහැ. ඔබට දැනවද එහෙම එක? එහෙනම් මේ විකාර තියෙන්නේ මොන මාර්ගයකද? විකාර මාර්ගේ විකාර තියෙන්නේ. වැරදි මාර්ගවල යන අයට තමයි මේ විකාර තේරම තියෙන්නේ. මම මේ මහානකම කැලින් අවුරුදු 35. අවුරුදු 7ක් නවත් පුස්තකයේ ආය භාවනා කරලා ඔය සියල්ල තේරුම් අරන් තියෙනවා. මට කවදාවත් එහෙම පිස්සු හැදුනෙත් නැහැ. වමන ගියෙත් නැහැ. බහුබුත දැක්කෙත් නැහැ. නමුත් මම හොයාගෙන මාර්ගයේදී මට මේ දේවල් උදා වුණා හරියට. හරිද? එබැවින් ඒ නිසා මේ භාවනා කරනවා කියලා ඔය කරන්නේ මොකද්ද? ධර්මයේ මොකක්වත් තේරුම් ගත්තේ නැතුව සිත ඒක ආරම්භක තියාගෙන ඉන්න මහන්සියනේ. හොඳයි සිත ආරම්භක එක තියාගන්න කියවක ආනාපාන සති කියන්නේ කියන්නේ. ආන ආපාන සති. ආන ඇතුළු වීම ආපාන පිටවීම ඒක සිහිය. පුරුදු කරගෙන ගියොත් මාසයක් දෙකක් තුනක් හතරක් පහක් හයක් අඩු ගානේ 10ක්වත් යනකොට විනාඩිය දෙක තුන වැඩි වෙලා පැය භාගයක් විතර යන කාලයක තුර සිත සහ ආනාපාන සතිය. ඒ කියන්නේ සිත සහ හුස්ම බාර. මේ දෙක එකක් වෙන තැනක් එනවා. ඒ කියන්නේ එතකොට සිතට දැනෙන හුස්ම එක ඇතුළු වීම පිටිනවා විතරයි. ඊට මෙහා පැත්තේ හුස්ම ඇතුළු වීම පිටිනවා වෙනයි සිතට වෙන වෙන කල්පනා එනවා. ඕගොල්ලෝ මේක කරලා තියෙනවා නම් ධර්ම නැති. ඒ හුස්ම ගැන හිතා ඉන්නවා අයිත ගෙදර ගිහිල්ලා. ඒ පෙහෙතේ ඒක වැඩ කරලා ගියාට හිත ගිහිල්ලා. නැත්තම් තව මොකක් හරි මායාවක් හිත හදලා දෙනවා අරකින් පන්නනවා. ඒක ලේසි නෑ එහෙම. එකම කතන් භූමියක් වෙනවානේ. නමුත් අවසන් ප්‍රතිපලය මේකේ ඉස්සරයි. මොකක්ද? සිත සහ උපකාර එකක් වෙන එක. බර ටිකක් අහන්න ඉන්හාට භාවනාව ප්‍රගුණ කරන්න ආරම්භක පදනම විතරයි මේ. අය මොකක්වත් පිළිදලා ඥාන ලැබිලා රෝවන් වෙලා හැම දෙයක්ම මතක තියාගන්න. මේ අපේ රටේ ඉන්න දේශකින් වහන්සලා සමහර අය පොත් ගහලා කියලා තියෙනවා අනන්ත වාරයක් ඔය වගේ දැන් හම් වෙලා මුල ආරුණා කියලා පස්සේ දැනගත්තේ කියලා. එනිසා මේ සමත තියෙන කොටස බලකොට ඇතුළත් කරලා තිබුණාට සමත තියෙන කොටස බුදුහාමුදුරන් පහළ වෙන්න පෙර කාලේ කරපු එකක්. අදත් අපි සමත ගැන උගන්වනකොට කියනවා මේකේ ප්‍රෝවාන්නේ නැහැ, මාර්ගඵල ලැබෙන්නේ නැහැ, මරණයම තෝරන බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන්. විදස නිවන ගැන පාරිශ්‍රය කරන්න පුළුවන්. නමුත් ඒවා ලෞකික දේවල්. ඒවා ආයතන නැති වෙන දේවල්. එතකොට මේ අපි කියමුකෝ දැන් ඔකට හොඳ උදාහරණයක් තියෙනවා මෙහෙම. ඔය ඔකට සෑහෙන සපදීමක් කරන්න මේ උයස්සෝය විහා මේ දරුවෝ වල බලව කරන්න බෑ. ඒක තිබෙනවා වෙනම දැනක් හොයාගෙන වනාන්තරගත වෙලා දැන් දෙකේ මහන්සියෙන්ට වෙනවා. ඒක උපදවා ගන්න. සමාජයෙන් වෙන වෙලා ඉන්ටර්නෙට්. එහෙම උපදවා ගත්තා කියලා ඒවා නැති වෙන දේවල් නෙවෙයි. දැන් අර මට මතක නෑ නමක් දෙනවා අර අහසින් ඉර්ධියෙන් ආපු කෞසික්. එක්තරා දෙමාලිකාවකට. සම්වලඳලා යන්න. රජතුමාගේ උදේට ගිහිල්ලා දේවින් වහන්සේට පවරලා ගියා දේ උපස්ථාන කරන එකනේ. එදා දේවින් වහන්සේ දුහුල් තලුවෙන් නාලා පෙරතිලා ඉන්නකොට දේවතාවකේ ඇවිදින්නා සඳුළු තලෙන් දැක්කා. නාරි දේහයේ සුන්දරත්වය දැකලා මොකද වුනේ? ධානය ආගියටක් නැතෝ ගියා. කාලා පයින් ගියා කියලා තියෙනවා ආපහු තාපසරාමෙට. මුලින් යන්න බැරුව. තල තියෙනවා දෙකක් ආව. කාලා කියන්නේ කෑම කාලා. ඒ කියන්නේ ධානවල ස්වභාවය තමයි යටපත් කරන් පිටියට තව එකකට ආව වුණාම අරක වැටෙනවා. මේ ධ්‍යාන ඕනම එකක් පිළිහෙනවා. හැබැයි මාර්ගඵල එහෙම පිළිහෙන්නේ නැහැ මතක තියාගන්න. බුදුහාමුදුරන්වත් ආයේ අපි වටන්නේ නැහැ. ඒ නිසා තමයි ඒවෙන් පෙන්වන්නේ උපදවා ගන්නට ඒකේ ඉන්න පුළුවන්. නමුත් ඒක ආයතනයක් නිසා පිළිහෙනවා. ඇයි මේ කෙලෙස් යටපත් කරගෙන බලෙන් උපදවා ගන්න දේවල් මේවා. මේකට හරියට වද විදිහට. දුෂ්කර ප්‍රතිපදාව ඒක තමයි දුෂ්කරක්තියාව කියලා කියන්නේ. ඒකයි අත්කල මතාන යෝගය කියලා කියන්නේ. දැන් තව කතාවක් වෙනම තියෙනවා. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ දෙන්න දැන් ගමනක් තියෙනවා. දැන් ඉතින් ගඟක් කයිද පැවිදිමින් ඉන්නවා. තොපිය නැහැ ඊතර වෙන්නේ. තොපිය නැතල් ඉන්නවා. තව මිනිස් එක්ක වෛරදී පුරුදු කරගත්ත අනන්තේ මිනිස් එක්ක ඇවිදින් තොපිය නැකම් බලන්නේ ඉන්නේ. අදිය තියාන අතර දිගේ එහා පැත්තට ගියා. දැන් ආනන්ද හාමුදුරුවෝ අවවාද කරනවා. අච්චර දේවා ගුරු කළා අනන්ත ඇවිදින් මාන්තයක් නැතුව උවිදි අවවාදෙට යන්න බැරි දෙයක් කියලා. එහෙම. ඒ දිරු නැත්නම් නෑ තිබුණා නේද? සොපියන කල්ගෙනලා ඊට පස්සේ ආවා මේ ගමනට ඉතර වෙන්න පිටතර අය කරනවාද කියලා. සුළු මුදලක් කියන්නේ නැද්ද මේකයි 50ක් හරි මේ දෙලින් පහක් හරි ගණන්කට කර කියලා. දැන් බුදු දානම් මහන්සිය අර තියාව අපහාසෙත් ලක් කරනවා. ඔවා දුක් දුකේ වැඩ. ඒ කියන්නේ විශාල ශක්තියක් වේදන් කළා මේ ගතපනාගෙන් කරන්න ඕන වැඩේ කරන්න තමයි අර මනුස්සයාර ජීවිත කාලයක් සාන්තිලා තියෙන්නේ. ඒ නිසා බුදු සමයේ සිදු පෙළහරවෝ ආදේශනා පෙළහර පිළිගන්නේ නැහැ. අදත් අපේ බොහෝ බෞද්ධයෝ ඔවා තමයි හොයන්නේ මොනවද? අත්මකත් දෙයකට කියන්නේ තව ඔය පදණයක් තියෙනවා මේ ආචාර්යයන්. ආචාර්යයන් වෙනවා. භෝගහක් දාවගින් ආචාර්ය වෙනවා, චෛත්‍යයක් දාවගින් ආචාර්යයන් වෙනවා. ඈ බුදුහාමුදුරුව පහල වෙලා ඉන්නවලු, ඔළුව තියෙනවලු, රකුල් දෙක තියෙනවලු, අතපෙනේද කියලා ඈ රැස් වෙනවලු කියලා මොනවද මේ හොයන්නේ? මේ හොයන්නේ සිදු පෙළහර. ආචාර්යය. එහෙම නැත්නම් තව එකක් හොයනවා අනාගතේ කියන්න පුළුවන් හැකියාව. ඒක ආදේශනා පෙළහර. මේ දෙක අන්නායකව තිබූ බැවින් බුදුරජාණන් වහන්සේ මේක අගය කළේ නෑ, වර්ණා කළේ නෑ. උන්වහන්සේට තියාන අන්නායක සාරම් පවා කළ දෙයක්. අපි සිතින් මේ හිත කලබන මේවා පස්සේ තමයි යන්න හදන්නේ. හැබැයි තව පළහරක් තියෙනවා බුදු සමයේ. ඒකට කියනවා කියන්නේ සංඝාසනේ. මේ වගේ දැනකට ආවම මම ඔච්චක ඔක්කොම අතට කියන්න ඕන නෑ. අනුශාසනා පළහර. ඒක තමයි අපි මේ කරන්න හදන්නේ. අනුශාසනාවෙන් සත්‍ය පැහැදිලි කරලා දෙන්නේ. ඒකත් එහෙමනම් මේ සමතය යනු බුදුබණ තේරුම් ගත්තේ නැතිව තම තමන්ගෙන් කැමති පරිදි වනවා හරි කරගෙන ගිහිල්ලා සතරේ අතරමං වෙන කෙලෙස් යටපත් වෙන කාම ලෝකේ අරමුණු යටපත් වෙන කාම ලෝකේ වෙනුවට දිගට කරොත් ඒව රූපී අරූපී ධාන වලට අහු වී මරණින් මතු කාලස්ත්‍යාවත් ඒ තැන් වල රැඳෙන අතරමං වීමක් කරුණාම ඒකට බුද්ධ ධර්ම සංගවත් අනෙක් දුක්ඛ අනාත්මවත් ලක්තරියක් මොකක්වත් ඒකේ නැහැ. ඇයිනම් මේක අපේ පොත්වලට දාලා බෞද්ධ ධර්මනා කියලා කියන්නේ? අපි නම් මොකද මේ කියන්නේ අපේ කල්පිතේ එතකොට? මම මේකට ඔන වචනයක් කියනවා. මොකක්ද දන්නවද? බණ නැති භාවනා. දැන් සම්මල අවිත උත්තරත් නේදලුන්ට කියලා ඇති. අපි ධම්මද විහාරයේ තියෙනවා මේ නරකද දැන් බණ භාවනාවක් කරගත්තොත්. ඒ අත්තල අපි යම්මල තරුණ අයට කියන්නේ. ඈ බණ භාවනාවක් බණ අසා තමයි භාවනාවට අවදී වෙන්නේ. අපි කියමු මේ වගේ අම්මා කෙනෙක් කවුරු හරි බන්සමට යනවා. බණක් අහලා මොකක්වත් නැහැ. ඉඳගත්ත ගමන් ආ භාවනා කරන්න ආනාපාන සතිය වඩන්න කියලා. ඉතින් එහෙම පුළුවන් මේක කරන්න. ඒක ආනාපාන සතිය නම් වඩන්න පුළුවන් මම දැන් භාවනාව පිළිලා කියලා මහන්සිලා විනාඩි 15ක් විතර සංසුත්තර ඉඳි. ඉතින් එහෙම පුළුවනි නම් බුදුරජාණන් වහන්සේ ආනන් අපි භාවනා කරමු කියලා ආමුදුරෝ පොකු පොකුරු එතකොට කරන හැමතැනම භාවනා කළා කියලා පිටකේ ලිය තියෙන්නේ නැහැ. උපාසක පාපික අතුරින් පෙරත කරගෙන ආ දැන් අපි භාවනා කරමු කියලා උන්වහන්සේ කෙරෙව්වයි කියලා පොතනක හරි ලියලා තියෙනවා. මොකද කියලා තියෙන්නේ? එකම දැනක හරි තියනවාද එහෙම කෙරෙව්වයි කියලා? ප්‍රතිපදාන සූත්‍රයේ තියෙනවා මහණනි තවත් භාවනාවක් කියන කියලා විස්තර කරලා තියෙනවා. මොකද කරලා තියෙන්නේ උදාහරණයක්? බණම කිව්වා. බණම කියලා කිව්වා ඔන්න රුක්මු සීන ආරණ්‍යසනා සීන මං කාරණේ එලි කරලා මුලමුල වැඩක් බලලා ඉන්න. එහෙම නෙවෙයිද කියලා කියන්නේ? එතකොට අපට එදා සහ අද තියෙන මේ වෙනස පිළිබඳව එහෙනම් අධ්‍යාත්මව දෝෂ ඝර්ෂණයෙන් තුලින් තොරව එහෙම නැත්නම් විවේචනශීලී රතින් වීමකින් තොරව අපිට බලන්න පුළුවන් නැද්ද පුළුවන්කමක් නැද්ද සාධාරණව? බුදුන් වහන්සේ එදා මේ දේවල් නොකළේ නම් කවිව ගමට යමින් ප්‍රඥාවන්තයින් හොයමින් ධර්ම දේශනා කරමින් ධම්මයක් පාල කරන එකමයි උන්වහන්සේ. ජේතවනාරාමේ හරි පූර්වාරාමේ හරි එහෙම නැත්නම් අතවත් තියෙන ආරාමවල යන පිළිත් එකතු කරගෙන මාණෙනිය අපි භාවනා කරමු බාපපාද වෙලෙත් එක්කලා කියලා භාවනා කරන්න වාඩි වුණා. භාවනා කළා එහෙම කියලා එකම සූත්‍රයකවත් හම්බ වෙනවද මේගොල්ලන්ට? බුදුරජාණන් වහන්සේ භාවනා කරවීම නොකළ දෙයක්. මම එහෙම හිතනවා. අද භාවනා කරවන්නේ අද යම් යම් තැන්වලට ගියාම භාවනා කරවන්නේ නැද්ද? කරනවා නේ. ඔය අම්මලා කුංචි කාලේ ළමයි නලවනවානේ. අම්ම ළමයට නලවෙන්නත් පුළුවන්. තමයි අම්ම නලවනකොට නලවනවා. නලවලා මොකද වෙන්නේ? නිවි යනවා. ඔය කරන භාවනාවයි අර නලවිල්ල අතර කිරි වෙනසක් නැහැ. තමනුත් කිදාස් කනතිලා නිවි කනතිලා ඉදා ගන්නවා. හැබැයි අනුන්ගේ බහනේ නිදිවලා නම් මේ වැඩේ කරන්න බැහැ. ඈ ඒක තාවකාලික තනසිල්ලක් නැලවිල්ල සංසිඳීමක් විතරයි කරවනවා සහ කරනවා අතර වෙනසක් තියෙනවා මම අවුරුදු 25 24 හරි බණ මඩුවේ උදේට පටන් අරන් පැය දෙකක් පණ තියෙනවා ඉස්සරහවටත් ගන්න කිව්වා දැන් දැන් ඕගොල්ලෝත් මාව ඉල්ල දින්න අවස්ථරුව ගැටක් පටියක් මොකක් හරි දාලා පීඩියක් දාලා වෙන කෙනෙකුට පාවුන අවස්ථරුවේ පිට ගන්න යනවා මම තාප පිටත් ඇටක් තෝනේ ඉන්නවා. ගින් ආරවලන්න මම භාවනා කරවිවල කියලා කතා කරා. එකම දවසක් මම කියන දේ තමයි ඕගොල්ලෝ මේ භාවනාව ඕගොල්ලෝ කරගන්න ඕන. මගෙන් අහලා දැනගන්න. කරවල තාත්තාවනික වැඩක් දෙන්නේ නැහැ. තමන් කරන්නේ කොහොමද දැනගන්න. හැබැයි භාවනාවකුත් තියෙනවා වගේ. සම්පූර්ණ. ඒක මම කියන විදිහට නෙමෙයි තියෙන්නේ. සංසමාදන් හතර සමාදලා වන්දනා මාන කරලා උදේ බණහන් ඉස්සර වෙලා තමන් කැමති භාවනාවක් කරන්න කියලා. මම කරවන්නේ නැහැ තාම. තමන්ට පුළුවන් දේක් කරගන්න ටිකක් වෙලා. ඒකෙදි ආනාපාන සතියෙන් දර්ශනා දක්වා පුළුවන් නැහැ පුළුවන් දේක් කරගන්න. හරි දේවල් කරවන්නේ යන්නේ මොකද? දැන් අර වාක්‍ය ගන්න. සුත්‍රතා කෝපනාත්මා ධාරිතුත් කතමේ ධර්මා යොනි සමාධිකා දක්වා. බණ ඇහුවා නම් මොකද කරන්න ඕනේ? ඒක තරල තේරුම මේකයි. සරියස්සාවද උත්තර දෙනවා නැහැ නැහැ මම මෙතනමයි මේක දෙන්නේ තේරුම් ගන්න නැතුව මේක කරන්න බෑ ඒ තේරුම් කරලා දෙන්න තමයි මම පැය 20ක් නැත්තම් පැය 15ක් ඒකමාරේ ඒවා 10ක් නෙනේ පැය 15ක් කල් අරගෙන ඔබට ධර්ම දේශනා 10ක් කරමින් සිටියේ මොකක්වත් ප්‍රශ්න අහන්න වෙන්නේ නැතුව ඉතුවක් කාර්යයක් වෙනවා ඉතුවක් කර නැහැ කොහොමද ඒ තේරුම් කරලා දෙන්න ඕන සාර හැබැයි දැන් මම ඕගොල්ලොන්ගේ ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන්නත් ලෑස්ති භාවනාව ගැන හරි මොනවා ගැන හරි තව උනම් මේ භාවනාව ගැන මම විස්තර ටිකක් කරලා ඉන්නවා. අපහසු නම් අතර කරන්න පුළුවන් කතාව අරකට අමාරු නම් නැත්තම් මේකත් දාන්නත් පුළුවන් මේකේ තියෙන්නේ මම මේ පසුගිය දවස්වල ගුවන් විදුලියට කරපු පැයේ ධර්ම දේශනා දෙක. එකක තියෙන්නේ සෝවාන් වෙන්නේ නැති අනික තියෙන්නේ සංවර්ධන දායක කරන්න බෑ. පහයි නිවන් දකින්න කඩන්න තියෙන්නේ කියන්නේ. ගැඹුරු ධර්ම දේශනා දෙකක් තියෙනවා. මං කියන ගුවන් විදුලිය ධර්ම දේශනා දෙයක් කරනවා කියන එක ගැප්පලේ කතාවක් දෙකක් කරන් ආවේ කතා කරන්න බැරි වුණොත් තාලා ඔගොල්ලෝයි මායි දෙගොල්ලෝම අහන්න. අපහාර මාර්ගයක් නිදී. ඉතින් එතකොට අපි එහෙනම් මෙහෙම ගන්න වෙනවා. මේකෙන් ඕගොල්ලෝ එන්න තීරණයකට මොකක්ද? මේකෙන් කියන්නේ භාවනා කරන්න ඕන නම් භාවනා කරන්නේ කොහොමද කියලා බණ අසා තේරුම් ගන්න ඕන කියන එකනේ. අර මෙතුමිය කතා කරලා ගියා බණ අහනවායි කියලා කියන්නේ යෝනිසෝ මනසින් නෑ භාවනා කරනවා කියන්නේ යෝනිසෝ මානසික කාර්ය පාවිච්චි කරනවා කියලා නේ. දැන් ඇයි භාවනාවක් අවශ්‍ය වෙන්නේ? ඔබ ඔයගොල්ලෝ සිතට දෙන දේවල් වදයක් ඉඳ නෙවෙයි. හා සිතට යම් යම් දේවල් එන්නේ නැද්ද? මෙහෙදි හරි පාරින් හරි ගෙදරින් හරි දකින්නහන දේවල් නිසා. එතකොට උපදින්නේ ප්‍රසන්න දේවල් නෙවෙයි අප්‍රසන්න දේවලුත් එනවා. තරහ, වෛර, කෝප මේ අංග හිත දැයිගෙන පීරි ගහගෙන යන දේවල් තියෙනවා. මේක මහ වදයක්. මෙහෙම නැතුව ඉන්න කියනවා නම් හොඳයි කියලා හිතෙන්නේ නැහැ. ඒක නියෝක ඇත්ත සිද්ධිය. ආනාපාන කටි ඇත්ත සිද්ධියක් මතක්ද විවිධ ආරමුණු එනවා. ඔව් මෙතන අපි වාඩි වුණයි කියනකො. දැන් ඉතින් ඊයේ ගහගත් එකක්, අද දැනගත් එකක්, හෙට උසාවි යන්න තියෙන එකක් කොහොම හරි අදයක් පළදු ගන්නවා. දැන් හුස්ම ගන්න පටන් ගත්තාම එන්නේ. දැන් ඉතින් සිත් තකම් විමක් වෙනවා ආනාපාන වාසිය පැත්තට. ඉතින් අරක වැඩයක් නෙවෙයි ඊට පස්සේ. තමන්ගේ හිතරන දේවල් තමන්ගේ ලැජ්ජ හිතන තරම් බලපම අනිත් අය දිහා බලන මම ඒක දැනුණාද කියලා අනිත් කට්ටිය. ඒත් තමන්ගේ හිතරේ තියෙන යෝගා ලැජ්ජ හිතන කාරණේ. නමුත් කොච්චර ලැජ්ජ වුණාද කියනවා මොරෙන් බලන අනිත් අය දිහා අනිත් කට්ටිය දැනුණා. මේ හිතට මේ වැරදි දේවල් එන එකේ වදෙන් නිදහස් වෙන්න මේ අපිට භාවනාවක් ඕන වෙලා තියෙන්නේ. එන්න ඕවා නැතුව ඉන්න කැමති. ඒ නැතුව ඉන්න කැමති මාර්ගයේ තියෙනවා තදංග ස්තම්භන සංස්කෘතිය කියලා තම තුනක්. ඔය ඔබ කරන්න හදන්නේ තදංග කියන කාරණේ. ඒක බුදුහාමෙන් පිට තිබුණා. ස්තම්භන කියන කාරණේ ඒකත් බුදුහාමෙන් පිට තිබුණා. හැබැයි බුදුහාමුදුරුවන් වෙනවදාලේ සංස්කෘතියේ පහණේ විතරයි අපි බුදුහාමට රින්දගෙන තියෙනවා අපව අරගෙන තදංග සංස්කෘතියද කෞද්ද භාවනා පිට කරන්න ඕනේ. ඉතින් ඇත්තකුත් තියෙනවා ධර්මයේ තේරෙන්නේ නැතුව මේවා කරන්නේ නැරුණා වෙන කරන්න දෙයක් නැහැ. ධර්මයේ ගැඹුරට තේරුම් ගන්න අවශ්‍ය කල්යාණ මිත්‍ර සේවනයේ ධර්මයේ නැත්නම් එහෙනම් එහෙම දෙයක් කරලා කෙටි කාලෙකින් දැනුමක් ලැබුණා වරුණාම වෙන කරන්න දෙයක් නැහැ. හැබැයි මේ නෑ ප්‍රතිඵල කෙටි කාලීනයි දුරදක්නානුවණක් නැහැ මා කෙලවරක් නැහැ. භාවනා කරයි දහස් ගණන්. භාවනා කරයි දැනගනි. භාවනා කරයි ඊර්ෂ්‍යාත් කරයි. හා එහෙමයි කියන්නේ. භාවනා කරයි මරණය බයක් තියි. අවසානයේ ලෙඩක් තියි. පුළුවන් තරම් භාවනා කළා ඔය සම්හාරය කියනවා. භාවනා නම් හරියට කරනවා නම් එමට පොස්ටකින් නැත් යන කරලා කියනවා. භාවනාව වෙනයි කේන්තිය වෙනයි. මේ කේන්තිය පාලනය කරගන්න කේන්තිය ඇති කරගන්න භාවනාව දාගන්න කොහොමද කියලා ඉගෙන ගන්න ආරුණාම කේන්තිය එකතනක තියාගෙන භාවනාව වෙන පැත්ත දියුණු කරගට වැඩක් වෙන්නේ නැහැ. එතකොට භාවනාවේ ඉන්න පුළුවන් කේන්ති වෙනකොට භාවනාව නෑ ගහලා ගන්න අනිත් පැය කර ගන්න. ඒකයි වැඩි එතන. මේක දෙකක්. මේ දෙකක් කරගෙන හරියන්නේ නැහැ. අපි කේන්තිය දියුණු කරගත්ත එකක් තියෙනවා. දැන් කේන්ති පැත්තකින් කියලා භාවනාව කරලා තව එකක් දියුණු කර ගන්නවා අපි ආයේ. නේද? එහෙනම් මේ සිතට එන දේවල් වලින් වල තියෙන කරදරයෙන් නිදහස් වෙන්නයි අපිට මේ භාවනාව ඕනේ. දැන් යෝගක මොහොතක්මයක් තියෙනවා. සිතට එනවා ආනන්ද බුද්ධලේ පේනකොට ඔකක් පේනකොට මට නිකන් ධම්මතුල වගේ කියලා කියන්නේ. ඉතින් මේ මනුස්සයා නිදහස් වෙන්නේ ඒක ගමින් යන එක නේද? ඒ මනුස්සයා මරලා දානෙ නේද? ඒක කරදරයක් නේ. එතකොට කරදරයක් නේද? කරදර නිදහස් වුණා වෙන්නේ නැද්ද? ඒවා තමයි පුතත් ගැනයි හිතන්නේ. මේ මගේ කරදරේට හේතුව බාහිර ඉන්නේ එක්කන. එහෙනම් මේ මනුස්සයා ගමේ නැත්නම් හරි මේ මනුස්සයා මරනත් හරි මට කරදරයක් නැහැ කියලා. පුතත් ගැන මනුස්සයෝ සත්‍ය විරෝධයෙන් දුක්ඛ විරෝධය හොයන්න හදනවා. සත්‍ය නැතිනම් මම වෙලි කරන් දාන්නේ මේක හේතුපත්යනේ ඈ ප්‍රධාන හේතුව සත්‍ය අවශේෂයි මේ සත්‍ය නෙවෙයි දුක් වෙනත් වෙන්නේ දුක් වෙනත් වෙන්නේ හේතුව බුදුහාමුදුරුව හේතුව නැති කරගත්තොත් සත්‍ය අසරණ වෙනවා සත්‍ය වලට කරන්න දෙයක් නැහැ අපි මේ හේතුපත්ය ධර්මතාවයේ තේරුම් ගන්න නැතුව හේතුව අහංගගෙන සත්‍ය නැති කරලා දෙන්නේ දෙන්නේ නැහැ ඒකටත් කියනවා අනාර ප්‍රතිපදාව කියලා එහෙනම් අපි මේ භාවනාව කරන්නේ ඉස්සරලා හේතු தත්ත්‍ය තේරුම් ගන්න ඕන. සත්‍ය වල රහයක් නැහැ කියලා තේරුම් ගන්න ඕන. සත්‍ය සක්‍රිය වෙන්නේ හේතුව මූලික කොටගෙන. හේතුව නැත්නම් සත්‍ය වල ඇති දුක්ක් නැහැ කියලා තේරුම් ගන්න ඕන. එතකොට එහෙමනම් සමතේ කියලා කියන්නේම සම්පූර්ණයෙන්ම අත්විඳීම තාංගෝගේ. සුභාමුදුරුව අතරින් යයි කියලා අදාළ එක තමයි. ඇයි අපේ රටේ ආයෙ නම් ඒ වටේට විතරන්නේ කරවන්නේ? කරවන්නේ විදර්ශනාව යන කුමක්ද? අෂ්ටාංග පංචකයාගේ ඉදදීන් ලැබීම කුමක්ද? කියන මේ කාරණා නිර්වෘල්ල මේ සමාජයට විසඳී නැති බැරි. කොටින්ම ධර්මයේ කියන එකේ අහරවත් බව සමාජයක ප්‍රවිෂ්ඨ වෙලා නැහැ, සමාජගත වෙලා නැහැ, බොහෝ දෙනා තුල නැහැ. අහනාය තුලත් නැහැ, දේශනාය තුලත් නැහැ බොහෝ දෙනා තුල. කොනෝල් අහස තියෙනවා කාටවත් විදෙන්න නැහැ ඒක කියන්නේ. බුදුන් වහන්සේ වදාළ අර්ථය වෙනකොට මේවට සරල අර්ථාරම් වෙන්නලා කවුරුත් නම වෙයින් අපිත් නම ගියාවා. ඒක අදියේ සිද්ධ වෙන දෙයක් නේ. ඕගොල්ලෝ දකින ඉතිහාසයේ වැදගත් සිද්ධියක් මම විග්‍රහ කරන්නම්. මම ඒක අනිත් පැත්තට එන්නනවා හැබැයි. මේක වැදගත්කම වගේම ඒකේ සිදුනාව හානියුත් කියන්න පුළුවන් කියලා. වැදගත්ම සිද්ධිය තමයි විශ්ව පරම්පරාවෙන් ධර්මයේ කටපාඩම් කරන්න ආවා. එතකොට ධර්මයේ කටපාඩමින් ගිනාවේ තේරුම් ගත්ත කෙනා ගෝලයාට කියලා දුන්නා. කටපාඩමින් දිනාව විතරක් නෙමෙයි දැක්ක කෙනා නිකෝලයට කියලා දෙන්නේ. මේක මීට වඩා ලේසිතියක් වඩ බක් වුණා සංසාරෝප කිරීම. ඔක්කොම එක ලියලා ලියලා තිබ්බා. දැන් පාඩම් කරගන්න ඕනේ නැහැ. දැන් පොත බලලා කියන්නත් ඕනේ. මේක අද දක්වා ධර්මයේ ලිඛිත වශයෙන් ආරක්ෂා වීමට හේතුවක් වුණාට ධර්මයේ දැක්කේ නැති කෙනෙක් නෙවෙයි ඊට පස්සේ කොට කියවන්නේ. අතන කියලා දුන්නේ ගෝලයාට ධර්මයේ දැක්ක කෙනා. එතකොට දැක්ක කෙනා ගෝලයාට කියලා දෙනකොට යත් අකිනවා. දැන් දැක්ක කෙනෙක් නැහැ පොත කියලා හොයා ගන්නවා. මේ ගාන්තාරෝඩ කිරීමම සවානාදී මාර්ගඵල නැතිවීමට හේතුවක් වුණා විය හැකියි. අපි අනිත් පැත්ත දිලා ඉඳයි. අපි හිතනවා මේක ඓතිහාසික වශයෙන් ගත්තම වැදගත්ම තීරණයක් කියලා. නමුත් වෙනකම වුණත් කොහොමද වෙන්නේ? පියාගේ පුතාට ගෝලයාගේ ගෝලයාට ආදී වශයෙන් ඒ ප්‍රත්‍යක්ෂයෙන් දෙන්නේ නේ. මේ මේ මේ પરම්පරාවෙන් එනවා කියන එකේ තේරුම ඒ ප්‍රත්‍යක්ෂයෙන් දෙන්නේ. අන්න එදයින් පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය වෙන අනිත්‍ය. බුදුරජාණන් වහන්සේ වදාළ දුක්ඛ වෙනට වෙන දුක්ඛ. බුදුරජාණන් වහන්සේ අදාළ අනාත්මය වෙනුවෙන් වෙනත් අනාත්මයක් මේ දේශනා කරන්න පටන් ගත්තා නම් මේ නොතේරුම් ගත්ත අය ඊට පස්සේ මොකක්ද ඒකට කියන්නේ? තථාගතප්පේ දිසස්ස ධම්ම විනයේ විවතෝ විරෝචති නොපටිච්චන්නෝ. අරපිනාද ඒක? තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන දේශනා කළා වූ මේ ධර්ම විනය විවෘත රූපයේ බදලයි වැටුනේ නොබදලයි. බැරි වෙලාවක් වැටුණා නම් වැටුණු ධර්මයකින් නම් අපි මේ නිවන් මාර්ග හොයන්න හදා. ඔළුවෙන් හිතකට අපි උත්සාහ කළත් අපිට කොච්චර ප්‍රඥාව තිබුණත් මූලික ධර්මයේ වැරදි නම් කොහොමද අපිට හම්බුනේ? මූලික ධර්මයේ වැරදි කියන්නේ බුදුහාමුදුරුවෝ අදාළ ධර්මයේ වැරදි කියන එක නෙමෙයි. අපට අහන්න ලැබෙන එකේ උන්වහන්සේ වදාළ අර්ථය වෙනුවට විකෘති අර්ථයක් නම් තියෙනවා. එහෙම දේශනා කරලා නැද්ද උන්වහන්සේ එහෙම වෙන්න පුළුවන් කියලා? උන්වහන්සේම දේශනා කළා කියලා. උන්වහන්සේම දේශනා කරනවා සදාරත්තරන් වෙළඳපොළෙන් අතුරුදහන් වෙන්නේ නැහැ. කවදාවත් දුරස්තරන් වෙළඳපොළට එනවා. බැරි වෙලාවත් දුරස්තරන් වෙළඳපොළට ආවොත් එහෙම ඒක වටිනාකම අඩුයි. අරක අතුරුදහන් වෙනවා. මේ උපමාව තියෙන්නේ සද්ධර්මාන්තාන සූත්‍රයේ. මේක සදාරත්තරන් කියන්නේ බුදුන් වහන්සේ අදාළ ධර්මයට, දුරස්තරන් කියන්නේ ව්‍යාජ අර්ථ කතනයක්. අපටම ටොකු වෙන ගන්න තියෙන්නේ මේ වට වෙනවා කරන්නේ. මේක හොයාගන්න. ඉතින් සා කටපාඩම් කරලා බණ දැනගෙන හරි කියලා හරි හරියන්නේ නැහැ. මේක තේරුම් අරගෙන වෙන්න ඕන දේ මොකක්ද කියලා අධ්‍යක්ෂ වෙන්න වෙනවා. ඒකයි මම කියන්නේ මේක බණ භාවනා කියලා. බණ භාවනා. පරිවෘත්තා මුලින් පෙන්වන්නේ සුතාවතාවෝපනායස්මා මහාවර්තිත ඉනේ පංච පාදානස්සම්මේ අනිච්චිත දුක්ඛත වනස්සත යෝනිතෝ මනස කරියාති. ආ මේක තමයි මම අර බණ ඇහුවනම් භාවනා කරන්න ඕනේ කියන එකේ පාළි අර්ථය. එහෙනම් මේ ආයස්මත් කොටිතේනි බණ අහලා ඉවරුණා නම් එහෙනම් මේ පංච පාද අර්ථස්තන්දී අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න. ඒකයි ඒ කියලා තියෙන්නේ. බණ අහලා නම් පංච පාද අර්ථස්තන්දී අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියන එකට තමයි මම සිංහල තේරුමක් දුන්නේ. බණ අහලා භාවනා කරන්න කියලා. ඒතකොට එහෙනම් අපිට වෙන කියවෙන කරුණක් තියෙනවා. මොකක්ද? පංච උපාදානස්කන්ධේ පංචස්කන්ධය කියන මේ ධර්මතාවයේ තේරුම් ගැනීමකින් තරව කරන්න පුළුවන් භාවනාවක් නැහැ කියලා. අපි නම් මේක තේරුම් ගනිමු. දැනටත් මම ඕගොල්ලොන්ට කියලා දීලා තියෙනවා මොකද්ද පංචස්කන්ධය, මොකද්ද පංච උපාදානස්කන්ධය, මොකද්ද මේකේ බුදුන් වහන්සේ වදාළ දේ සා අදපසන දේ අතර පරතරය සහ බරද. ඒක නේ හොයාගන්න. ඒකම තියෙනවා නම් මේක අරබයක් නෑ. ඇයි මේ තරම් මහන්සි වෙලා මේ මිනිස්සුගේ දුක් ශෝකයන් තුනී වෙන්නේ නැත්තේ? බුදුහාමුදුරුවෝ එක තැනක දේශනා කරනවා මට මතක නැහැ උත්තරික තවදාසක කියන්නම්. ඔබට මේ විදිහට බලන්න පුළුවන්. කාරණා කීපයක් පෙන්නනවා. මම ඔබට ඇප වෙනවා ඔබ අනාගාමි වෙන බවට. මේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. මේ ස්තන්ධ පන්තිකේ මේ විදිහට ඔබට දකින්න පුළුවන් නම් මම ඇප වෙනවා. ඒ බුදුහාමුදුරුවෝ ඇප වුණේ ඇයි? ඒක සත්‍ය දෙයක් නිසා. අදටත් උන්වහන්සේ ඇප වෙයි මේක හරියට බලනවා. හරියට බලන්නේ නැති නිසා උන්වහන්සේ ඇප වෙන්නේ නැහැ. ඒ නිසා දැන් අපි තීරණයකට එනවා. භාවනා කරන්ත නම් පංච උපාදාන ස්කන්ධේ පංච ස්කන්ධය අතර වෙනස ඒ වරදරි වරද මේවා තේරම බණහනා කියන්නේ ඒකයි. ඒකයි බණ අහලා භාවනා කරන්න කියලා කියන්නේ. මේ ටික තේරුම් ගත්තම අර හිත දෙන කාරණා දුක් නම් ඉස්සරහා ඉන්න පුද්ගලයා මරලා හරි යාට දාලා හරි මුකින් දෙන්න හම්බ වෙන්නේ නැහැ. තමන් විසින් හදාගත්ත දුකට හේතුව තමන්ගේ හිතේ තියෙන. මේ දුක්කට හේතුව කොහෙද තියෙන්නේ? තමන් විසින් ඇති කරගත්ත මුලාවක් තුළ. මේ මුලාවක පහරගතා ඒ විනාශ කර දාපුහම ලෝකේ දුක් නැති උතන. මේ බාහිර ලෝකේම එයාට දුක් නැති උතන. දැන් දේවදත්ත ලෝකේ දුක් උතන, බුදුහාමුදුරන් ලෝකේ දුක් නැති උතන. ලෝක දෙකක නෙවෙයි ජීවත් වෙන්නේ. ඒ බුදුහාමුදුරුවෝ නිකරස් වෙන නිසා තමන් ළඟ තිබිච්ච මායාව විනාශ කරගත්ත නිසා, දේවදත්ත තමන් ළඟ මායාව තියාගත්ත නිසා. ඒක නෙවෙයි තමයි. එකදා අතිශය පෞද්ගලික ධාරකයන් භාවනාව කියන්නේ තම තමන් විසින් තමන්ගේ හිතේ ඉන්න මායя හඳුනාගෙන සංගලක් දාලා අල්ලලා ඉස්සර ගන්න මායя. මායя පරාජය කරන්න දෙන සමාධිය අපි මායяට පරාජය වෙලා නිවන් හොයනවා. මායя හඳුනාගන්නේ නැතුව මායяට පරාජය වෙලා නිවන් හොයනවා. මායя නවතාවක් සැලැස්සුරුමේ නෙනවා කියලා නේ. මම මායя කියලා කියන්නේ නැහැ කියලා සූත්‍ර දේශනාවක් වෙනවා. හැබැයි මායя බව අඳුර ගන්න ඕනේ. අන්නර අත්‍යවතාලු යෝගීන්ට රූපී අරූපී ධ්‍යාන මායාව හඳුනා ගන්න බැරි වුණා. එවන් කාලස්ත්‍යා කළ සැපේ රැඳුණා. දැන් අපට හඳුනගන්න තියෙන මායя රූපී අරූපී ධ්‍යාන වල නෙමෙයි. විස දිවකන නෙමෙයි. ඒ නෙමෙයි. අපට කාර්යය ඉන්නේ පංචපාදනස්තම්භයේ තුන. මේ පංචපාදනස්තම්භය හටගන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ විදිහේ. නැත්තම් අරමුණු වලදී. එහෙනම් තමාලඟ පැටලෙන නැඳවත තින්නා වූ මායාවේ ස්වභාවය හඳුනාගත්තාම ඒ මායාවට මොන දෙන්න පුළුවන් සත්‍යයක් බුදුහාමුදුරුව වදාලා වූ ධර්මයේ තරමින් හම්බ වෙනවා. මොකක්ද පංචස්තන්ධය කියලා කියන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ කියලා අපි කියනවා නේ. කාටද ඒක තියෙන්නේ? මිනිස්සුන් නැත්තම් ගහනොන්ට සත්වයාට පේනවද? පිරිතන් සතුන්ට පේනවද? දෙවියන්ට පේනවද? බ්‍රහ්මයින්ට පේනවද? අරූපේ බ්‍රහ්මයින්ට පේනවද? හැමෝටම පේනවනේ. හරි, හැමෝටම පේනවා. දැන් අපිට නම් මේ කවණ කෝණ නාවන ශරීරයක් තියෙනවා බත්තරේ දීලා. දෙවියන්ටත් ඕක නැහැ, බ්‍රහ්මයින්ටත් නැහැ. හැබැයි ඒගොල්ලොන්ට පංච උපාදානස්කන්ධය තියෙනවා. එහෙනම් පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ බත්තලින් කොස්සලින් කවල හදන දෙයක් වෙන්න බෑ. ඒ නිගමනේ ගන්න ඒ උත්තරේ මම ගත්තේ. ඈ? දැන් නවතත්තාවාස නමයක් පෙන්වනවානේ. එද ගත්තාම මිනිස්සු අපාගත වුණාය දෙවියන් බ්‍රහ්මයින් රූපී අරූපී ධර්මයෙන් කියලා වෙනවා. මේ අරූපී ධර්මතරවගේ කට්ටිය රූපය අතරලා ගිහලා වේදනා සංඥා සංකාර හතරේ විතරක් ඇහිතියේ නෑනේ. මේක හතරක් කරලා එකක් වෙන් කරන්න පුළුවන් තමයි නෑ පහමයි හැමදාම. කොහේ කියන්නේ? එහෙනම් හිතනත් රූප කියලා කියන්න පුළුවන් යමක් තියෙනවා. අපි ඒක පැත්තකින් කියමුකෝ ඒ අයගේ අපිලන පංචස්කන්ධයක දෙන්නේ කොහමද? පංචස්කන්ධය ඉදදී නැරෙන්නේ කොච්චර කාලයකට සැරයක්ද ජීවිතේට මේකවරයි? එහෙනම් ජීවිතේට කරක් ඉදදී නැරෙන්නේ පංචස්කන්ධ නෙමෙයි හරියට. පංචස්කන්ධය ඉදදී නැරෙන්නේ අරමුණක් පාපා අරමුණක් සිය දහස් වතාවක්. කපෙන් අරමුණු ගනිද්දී, තනෙන් අරමුණු ගනිද්දී, නාසයෙන් අරමුණු ගනිද්දී, අරමුණෙන් අරමුණට ඒ අරමුණ තුළ සිය දහස් සතාවක්. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ ඉදදෙමින් නැරෙනවා. නේ? එහෙනම් බුදුහාමුදුරේකට වදාරනවා තමයි කියලා තියෙන දේවල් ආයෙ මතක් කරලා දෙන්නේ. කංගේසු ජායමානේසු දීයමානේසු මීයමානේසු එකකින් කියන්නේ ස්කන්ධ උපදිස්ම විරත්ම මරෙත්ම ඒ හැම මොහොතකදීම කනේ කනේ ගම් ගැන සෙනෙහස සෙනෙහස පාසා ඔබද උපදින්නේය දිරන්නේය නැරෙන්නේය. එහෙනම් ඇත්ත අපේ ආයත කොච්චරක්ද? ස්කන්ධ පහක් උපදින නැරෙන දුරු විතරයි. මේ ස්කන්ධ පහක් ඉදෙන නැරෙන කාලය තුළ තමයි කරන භාවනාවක් කරන්න ඕනේ. ඒකෙන් පිටේ හැර නෙමෙයි. ඒක තුන තමයි භාවනාව හරි භාවනාව නොකිරීම හරි මොනවා හරි තියෙන්නේ. ධර්මයේ ඇසීම හරි නැසීම දන්නේ ස්කන්ධ කියන එකේ තේරුම මොකක්ද? ස්කන්ධ නැතුව ගැඩවු කියලා කියනනම් අද ඒකට ගැඩවු කියලා තමයි වාක්‍ය කරන්නේ. ඇති වෙන චිත්තසයිසික සමූහයක් කියන එක හඳුනා ගන්න තමයි ස්කන්ධ තතු අන්දක් වශයෙන් කියන්නේ. හරි. කොහොම වලාරි කොදුරේ සම්පිකේ කොයි වචන දෙකේ ඉරෙන්ද ගන්න එපා. ස්කන්ධ කියලා කියන්නේ එහෙම කියලා උගන්වනවා නේ. ඔව්. දුරේ සංකීර්ණ දුමව ආයව කාර්ක කියලා පෙන්වනවා නේ. ස්කන්ධ. අපි පටන් ගන්න. ස්කන්ධ උපදින්න පා හේතු උපදින්න මොනවද කියන්න මට? අපි ළඟ ස්කන්ධයන් හටගන්න භාවිතා කරන්නේ මොනවද අපි? ඉන්ද්‍රිය වශයෙන්. අයිගේ මම බලාපොරොත්තු වෙන උත්තරේ තේරුම් අරයන්නේ. ඇත්ත තන නාසය දිවකය කියන මේ ඉන්ද්‍රිය පහ. පහව මනෝද්වාරය. මනෝද්වාරය කට්ට කිව්වම පෙර දේවල් තිබුණා. මේවායින් අරමුණු ගන්නකොට තමයි ස්කන්ධ උපදිනවා කියලා කියන්නේ. ගන්න අරමුණු මොනවද? ඇත්තට කනට නාසයට දිවට කයට එහෙනම් පංචස්කන්ධ උපදින්නේ ඇසේනම් රූප මුල් කොටගෙන කනේ නම් ශබ්ද රූප මුල් කොටගෙන, නාසයේ නම් ගන්ධ රූප මුල් කොටගෙන, දිවේ නම් රස රූප මුල් කොටගෙන, කයේ නම් ස්පර්ශ රූප මුල් කොටගෙන, මනසේ නම් මනෝ අරමුණු මුල් කොටගෙන. මේ ඕනෑම ඉන්ද්‍රිය පහෙන් එකක ඒ අරමුණු ගැනීමේදී සිදු වෙන ධර්මතාවය තමයි මේ අභිධර්මයේ කියලා ස්කන්ධ පහේ විග්‍රහ කරන්නේ. ඔක තමයි ඇත්ත අභිධර්මය. අපි එකක් අරගෙන කතා කරමු. මොකේද ගැඹුරු කියන්නේ? රූපේට, ශබ්දේට, ගන්ධේට, රසේට, ස්පර්ශේට. ආරෝපේ. කවකලෝ කියන එකකින් අපි වටක් ගන්නවා. දැන් ඇත්ත කාරණේ මෙතන තේරුම් ගන්න මෙවද? මම පරිවිසුණ කෙනෙකුත් නෙමෙයි. ඈ? මට විශ්වාස කරක් නැහැ ඒකේ. මට ඕන කාකාරී ඕන නම් තේරුම් කරලා දෙන්න. මොකද අපේ කතාවක් කිව්ව ඔයගොල්ලෝ මතකද? කීසති, මේ බොයනවා. කීව නැද්ද මම? තවසේ කතාවක් කීක. කියලා යන්න නම් මම කනට ඉස්සෙල්ලා. දැන් මේ බණ තියාන තියාන යනකොට තව මාව දෙකක් තුනක් යනකොට මම අවුරුදු 59 ඉවර කරලා 60 දෙනවා. 60 ආරම්භ දවසේ 61 දක්වා මෙන් 1365 තුළ මම අත පහක්වත් පරියය කරන්න නැතුව ඕනෑම තැනකට ගිහිල්ලා ඉවන් මගේ ධර්ම දේශනාවන් කරනවා. ධර්ම දානයක් විදිහට මට දෙන්න තියෙන දානේ ඒක. සතරවස්ත අපේ මිනිස්සු කරගෙන මහා දානයක්. හැබැයි පස්සේ. පස්සේ දෙන දානයක් නෙමෙයි. එක බණක් අහලා වැඩි කියලා කින්න ගත්තා. මාස 10ක බණ 10ක් ලෑස්ති කරගත්තොත් තවත් වෙනකම් මම හිතවත් තමයි. ඒ ඕනෑම තැනකදී මම මේ අවුරුද්ද පුරා මගේ විනාපාන වෙන් කරගෙන ධර්ම දානමය කෝමේ කර්මයක් කරන් හිටන් ඉන්නවා. හැබැයි පිළිකර බෑ. පිළිකර පූජා කරන්න ඕන නම් පූජා කරන්න. ඒක හැබැයි ළඟපාසලට දීලා තමයි එන්නේ. එක්ක පන්සලට ළඟපාසලට. මට කියනවා නම් ගමන් ගාස්තු ගෙවන්න තියෙනවා නම් ගාන නැත්තම් මම ඒක විහාරම් කරන්න එක්ක. ඒකයි මම කියන්නේ මේක බණ මොදලාලි කෙනෙක් කියන නෙමෙයි මම කියලා තියෙන්නේ ඒගොල්ලන්ට කිය පිටපස් ඕන කරන් ආලා අහගන්න කියලා. ජීවත් වෙන්න වෙන මාර්ගය ආගම බුදුබණට ගෞරව කරමු. ඉතිරිකටක් මේ විකුණා ගන්න ජීවනෝපායයක් කරගන්නවට මම කැමති නැහැ. සුද්ධත් දැන් කපෙන් මගේ ළඟත් ඒක නෑ. ඔබටත් මම මේක කියන්නේ ඒ දුෂ්ට වූ වැඩේට නයි ගන්න එපා. ආන්න පොරු ගන්න කුමුරක් වැඩ කරගන්න. ජීවත් වෙන්න මුදල් හොයාගන්න. බණ කියන්නේ ඉදුනන්න කියන දෙකට වඩා පූජනීය දෙයක් තියෙන එක තේරුම් ගන්න. අනිවාර්යයෙන්. ඒකයි අපේ ප්‍රතිපදාව. දැන් අපි යනවා එහෙනම් අපෙන්ට නේ. ඒකවල දැනුම් දීමක් කළේ මම දැන් දැනුම් දීමක් කරනවා තව මාසයක් දෙකක් තුනක් තියෙන්නේ. ඊට පස්සේ ඒක සංවිධානය වෙනවා නම් කෙනෙකුට ඔය අතරතුර කවුරු හරි කෙනෙක් මේ සතු දවසේ මගේ ඉදිරියට යන අංකය අරගෙන මම බණ කියලා ගියාට පස්සේ මේ ආයෙත් අතර මම මූණ අඳුරන්නේ නැහැ කවුද කියන්නේ මගෙන් ওই භාවනා සම්බන්ධයෙන් ප්‍රශ්නකුත් අහන එකනේ කද ඉන්නවද යා කවුරු හරි අපි වංගල කතා කරලා මාත් එක්ක කතා කරපු කෙනෙක් හිටියා කාන්තාවක් කෙනෙක් කවුරු හරි නැද්ද එක්කෙනෙක් ඉදිරියට යන අංකයෙන් ඇහුවා ඔය බණ සම්බන්ධයෙන් කතා කරේ භාවනා සම්බන්ධයෙන් ඉතින් ඒවත් කරන්න පුළුවන් ඊට වඩා පහසුකම් පාව මංගව තියෙනවා අපි බලමු අපි ඇස සම්බන්ධයෙන් කතා කරපුවම මේ පංචස්කන්ධය පිළිබඳව තේරුම් ගන්න වෙනවානේ. ඔයගොල්ලෝ යම් යම් ධර්ම කාරණා ඉගෙන ගත්තා ඒ වශයෙන් ඇසට රූපයක් පේන හැටි පිළිබඳව දන්න කාරණා ටික තියන්න. ඇසට රූපයක් පේන්න මොනවද තියෙන්න ඕන? නෑ එහෙම මේ අපි මේ පොතපතේ මේකට කරුණු කිහිපයක් ලස්සනට පෙන්නනවා. ඒක ගන්නුනා. ඒකයි මොනවාද ආලෝකයේ අතිරේක දෙයක් ආලෝකයේ උදව් වෙනකන් දැන් දවල්ට නම් මේ ගස් තියෙනවා කරෝලාම ගස් තියෙන අපිට පේන්නේ නැහැ නේ ආලෝකයේ හේතුවක් නේ පේන්නේ ඉස්සරහින් රූපයක් තියෙනවද නැද්ද ආය දා තියෙන නිසා තමයි පේන්නේ නැත්නම් අතුරේ කරේ කවුද ඒක තමයි කියන්නේ ගෝචර රූපේ ගෝචර රූපේ ආලෝකේ දැන් ඇහැපෙවුන් නැත්නම් එහෙම වෙන්නේ නේද ගෝලේ වගේ ඇති වුණාට ඒ මොනසේ අන්දනම් ආලෝකයේ ඇති වුණාට හරියන්නේ නැහැ එනිසා මේ ඇසේ ආකේ මහා දැක්කේ කියලා දෘෂ්ටිකාණී කියන තරම් දිනා මෙතන තියෙනවා ජීවි බව. ඒකට කියනවා චක්කු ප්‍රසාද. ඔයිතේ නියම හේව තමයි මම හරි. ප්‍රසාදය ගෝචර රූපයේ ආලෝකයේ තවමද ඔය. මානසිකාරය. මානසිකාරය කියන්නේ මොකක්ද? අන්න දෙකලව පටලවා ගත්තා. අන්න පටලවා ගත්තා. මේවා හරි සියුම් දේවල්. මානසිකාරය කියලා කියන්නේ මින්තර දැක හඳුනාගත් මතක් කරගීමේ හැකියාව. අපට අලුතෙන් දෙයක් දැක්කම ලන්නේ නැහැ මොකද්ද කියලා. අපි අම්මා හරි තාත්තා හරි අරලු හරි බුදු හරි දෙල්ලි හරි විස්තර කියලා දන්නේ. තල්පියා සාකච්ඡා කරලා මතක තියාගත්තා. එතකොට යම් දෙයක් බාහිරින් දැකීමේදී මේ මානසිකාරයේ උදව් වෙනවා හඳුනාගන්න. මානසිකාරයේ නැත්තම් බෑ. ප්‍රසාදයේ ගෝචර රූපයේ ආලෝකයේ මානසිකාරය. මේ සියල්ලෙන් සිදුවන දේයි විඥානය කියන්නේ. විඥානය කියන්නේ මානසිකාරය සිහි කරගොඩේ තව දිගට මම පෙන්වන්නම් මේක. දැන් එතකොට බාහිරයේ තියෙන රූපය පේනවා කියලා අපි ජීවත් බාහිරයේ රූපයේ තියෙන ආලෝක කිරණ ගමන් කරලා ඇසේ කාටි හරහා ගොස් ඇසේ දෘෂ්ටි විපානයේදී ප්‍රතිලිප්යක් කියලා හදනවා අපේ රූපය වගේ තත් අනිත් පැත්තට මේ රූපේ අපේ ඇසේ වැටුනහම තමයි අපට රූපයක් පේනවා කියලා කියන්නේ ඒකට තමයි රූප රූපය කියලා කියන්නේ අර බාහිර තියෙන එකට නෙමෙයි තේරුම් ගන්න. බාහිර රූපේ උදාහරණයක් විතරයි. ඒක සත්‍යය. ආලෝකය සත්‍යය, ප්‍රසාදය සත්‍යය, ගෝචර රූපය සත්‍යය. මේ සිතේ හටගන්නේ, ඇසේ හටගන්නේ රූප රූපේ. දැන් මේ රූප රූපය කොයි වගේකක්ද කියලා අපි විඳින්නේ මොනවද? වේදනාවෙන්. මේ රූපේ නෙමෙයි මතක තියාගන්න. අසතාව මොන රූපය වේදනාජයිසිකෙන් විඳිනවා තිස්සෝ වේදනා. එක්ක සැපවතෙන් විඳින්න ඕන, එක්ක දුක්වතෙන් විඳින්න ඕන, එක්ක උපේක්ෂාවෙන් විඳින්න ඕන. එහෙම නෙමෙයිද? හතර අසං දුක් වේදනාවක්. විතරනම් සැප වේදනාවක්. දෙකම නැත්නම් අධ්‍යාත්ම වේදනාවක්. උපේක්ෂාව. උපේක්ෂා කියනවා විදර්ශනා උපේක්ෂා හැම නෙමෙයි ඈ. මොහේ සංස උපේක්ෂා. එතනත් නම් කියන වෙලාව තියෙන උපේක්ෂාව තමයි. තිස්ස වේදනා කියන්නේ ඒකනේ. එතකොට දැන් මොකද්ද වින්දේ අපි? ඉස්සරහා තියෙන දේද වින්දේ? හිතේ පහළ වූ රූපේද වින්දේ? ඒ රූපේ අපි වේදනාවෙන් වින්දා. මේක අපි මේ කෙනින් කතා කරුවට එකපාරට සිද්ධ වෙලා ඉවරයි. හරිද? දැන් මේ ස්ලෝකෝසන් දාලා මෙතන හැදෙන්න ගන්න. හරි යන්නද? ඒ විඳපු දේ හඳුනන්නේ මොකෙන්ද? සංඥා. සංඥා හඳුනයි නම් සංඥාව. නිල් පාට, රතු පාට, හතුරා, මිතුරා හොඳදී ආදී වශයෙන් සංඥාවක් ඉදතු කරනවා. එතකොට රූප වේදනා සංඥා. මේ වේදනාවට අනුව සංඥාවට අනුව අපේ මානසිකාරයේ තියෙනවා මේකට පෙර දීපු වටිනාකම. එක්ක එක ලෝභ දේශමෝ, එක්ක අලෝභ දේශමෝ, එක්ක ඊර්ෂ්‍ය ආශෝධ නැත්තම් බැඳීම ඇල්ම මොනවා හරි. තියෙනවා. Taman කල්ලාතුව මේක හතුරායි මේක නරපයක් කියලා ප්‍රත්‍යක්ෂ කරලා දීපු වටිනාකමක් තියෙනවා. ඔන්න මානසිකාරයේ තියෙන ලෙඩි හංගවට ලෙඩි. සංඛාර කියන්නේ ඒ ටික අතෙන් එනවලු. මේ ටයිප් එකේකම ශනේම් පහයි. අවුරුදු ගානක පරිමේව තත්පරෙන් හොතෙන් ගන්න පුළුවන්. හරියට පරිගණන දස්වාගේ. තරහ නම් තරහයි, බය නම් බයයි, දුක නම් දුකේ, කනගාටුව නම් කනගාටුවේ, වෛරය නම් වෛරයේ තියෙන දෙයක් සංගත. සංඛාර. මේ රූප, මේ වේදනා, මේ සංඥා, මේ සංකාර වලින් සිදුවන සියලු දේවල් දැනගැනීමට කියන නම තමයි විඥාන කියන්නේ. විඥානය කියන්නේ දෙයක් නෙමෙයි. විඥානය කියන්නේ මහා පුදුම අසරණේ. දැනගැනීම විතරක් නෙමෙයි පුදුම අසරණේ. ඒක මම කියලා දෙන්නම් අසරණේ කියන්නේ ඇයි කියලා. බෞද්ධ මනුස්සයෙක් විඥානය කියලා කවුරුද අතරපස්? ඊට සිංහල මනුස්සයෙක් ආවදයි වෙන කරපස්. ධ්‍යාන නාභියද ධ්‍යාන හොඳයි එකතර. අන්න එහෙමයි විඥානය හැදී. එයාට හොඳ නරක කතාවක් නැහැ. කෝක හරි මනුස්සයා කරන දේ එයා අනුමත කරනවා. සෞඛ්‍යත මනුස්සයාගේ හදවත කියන අය කාරීක කරගන්න විඥානික බාර ගන්නවා. ඉන්න ආත්මත මනුස්සයාගේ විඥානික ඔය තමයි කරන්නේ. ඥානවාදියාට කියන ඔය වැඩක් නෑ ධානය හොම්. අයකට හොඳයි. ඒ තුනම වැරදි ඥාන්තිමට අහුණා විඥාන. ඒකයි මායුක පංච විඥානම් කියලා කියන්නේ. විඥානේ පෙන්වන්නේ මායාව. සැබෑ දෙයක් නෙමෙයි. මායුක පංච විඥාන. අපි ඒකට රැඳෙන එක නෙමෙයි නෙන්නේ. හා. එතකොට දැන් මේක පහ පස්සාකාර දෙයක් නෙමෙයි එකවර සිදුවෙන දෙයක්. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඇයි රූප බලපිටෝක? එතකොට රූප රූපයේ තරස ආදීනම් සබ්ද රූපයේ මුල් කොටගෙන වේදනා සංඥා සංකාර විඥාන. දන්ද ආදීනම් දන්ද රූපයේ මුල් කොටගෙන වේදනා රූප වේදනා සංඥා සංකාර විඥාන. රසයක් මුල් කොටගෙන නම් රස රූපයේ මුල් කොටගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට ජීවත් වීමේදී සිදුවෙන එකම මූල ධර්ම හැම මොහොතකදීම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්තන්ධ පහක් අට ගැනීම සහ නැතිවීම. දැන් මෙතන වරද කියන්න සමාජයේ වරද සමාමයේ පෙන්නාපු දැන අතර වෙනස පෙන්වන්න ගන්නවා. රූප වේදනා සංඥා සංකාර වල මේ සමාජයේ ඔබතුමිය අර ධූරයේ සංකේතය කියලා කතා කරන්න පුළුවන් කාරණේක තරම් පෙන්වන්නද දැන් මොකද්ද කියලා. දැන් මෙතන රූප කියලා උගන්වන්නේ දුර තියෙන රූප, ළඟ තියෙන රූප කියලා අර ඇත තියෙනවා නේද? අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප කියලා පිටත වෙන දේවල්. පිටත තියෙන දේවල් හේතු වෙන අතීත හෝ වර්තමාන හෝ දුර හෝ ළඟ හෝ ඈත හෝ සුඛම හෝ ඕලාරික හෝ කියලා දන්නේ කොහෙද? අර රූප ස්කන්ධේ නෙවෙයිද? එතනයි මේ බැඳීම තියෙන්නේ. වෙන ආහාර බාහිර නෙමෙයි. ඒ වෙන් කිරීම නිසා තමයි ඒක දුර හොඳ නරක ආදී වශයෙන් ගැනීම නිසා තමයි ඒක නිත්‍ය වෙන්නේ. නැත්තම් ඒක හදගත්ත නැති වුණා. ඒක වැඩක් නෑ අපිට. නමුත් නිත්‍ය වුණ ගමන් මොකද වුන්නේ ඒක මම. දැන් මම කියන්නේ මේ මම කෙස්ලොම් නේදත් නෙමෙයි. ඒ රූප ආරම්භය. රූපේ පිටපත ආරමුණයි දැන් මම. එහෙනම් ඒක හදි. එහෙනම් ඒක මගේ ආත්මය. මගේ ආත්මය කියන්නේ ජීවිතෙ නෙමෙයි. ඒ මොහොතේ උසන් රූප ආරම්භණය මම මගේ ආත්මය. වේදනාවත් එහෙමයි. වේදනාව මම. සංඥාව මම. මම වේදනාව. වේදනාව තුළ මං ඉන්නේ. මං තුළ වේදනාවයි. සංකාරයක් එහෙමයි. මම කියන්නේ සංකාරය. සංකාරය තුළ මම ඉන්නේ. සංකාර පරමාදුකා කියලා බුදුහාමුදුරුවෝ වදාලේ ලොකුම දුක එනම් මේ සංකාරය තම කොට ගන්නෙ. දැන් මේ සංකාරයක හද තියෙන්නේ අවිද්‍යාපත්‍ය සංකාරා කියන තැන තියෙනවා. රූප වේදනා සංඥා සංකාර දීර්ඝ සංකාර කියන තැන තියෙනවා. මේ සංකාරා පරමාදුකයි කියලා කියන්නේ ඔය අරමුණු ගැනීමේදී ඔය රූප වේදනා සංඥා මුල් කරගෙන හද ගන්නා වූ සංකාරය තුළ තමයි අපේ ලෝභ දේශ මොහ මම කියන සියලු මුලාවල් තියෙන්නේ. එතනයි මම ඉන්නේ. ඒ මම හැදුනේ කොහොමද දන්නවද? අර රූප ආරම්මණය දුරේ පන්තිකේ සුකුමෝලාරිකා හීනෝපනිතෝ වශයෙන් බෙදීම නිසා මම එකයි මේ වචන ටික කියෙන්නේ පයි කියලා ඔතනිට. ඒ බෙදීම නිසා ඒක වටිනාකමක් වෙනවා. එතකොට මේක නිත්‍ය වෙලා අපි දන්නේ මම නිසා. මේක අල්ලගත්තත් නැත්නම් හඩගත්තේ නැති වෙන එක නියත් බෙදන්න වෙලාවක් නැහැ නේ. අඳුනා ගැනීමට අවශ්‍යයි රූප ආරම්මණය බෙද බෙද ඉන්න වෙලාවක් නැහැ නැති වෙනවා. නමුත් අපි බෙදන්න ගිහිල්ලා මොකද කරන්නේ මේක? පාර ගන්නවා අල්ලා ගන්නවා මම හදා ගන්නවා නැති මම මම නම් මොකද්ද මගේ මගේ නම් මොකද්ද මගේ ආත්මය මගේ ආත්මය කියන ජීවිතේ නෙමෙයි ඒක තරහව නම් තරහව මම තරහව මගේ තරහව මගේ ආත්මය දැන් එතන තියෙන හැංගුණ මම සැඟවුණ පිළිගොස්ස මොකද්ද මම නම් මගේ නම් මගේ ආත්මය නම් ඒකට තමයි කියන්නේ නිත්‍යයි සුඛයි ආත්මයි දැන් බුදුහාමුදුරුව ලෝකෙක වදාළ බණ නිත්‍යසුඛය ආත්මයි. බුදුහාමුදුරුවම වදාළේ ඔක අනිත්‍ය දුක්ඛ ආත්ම කියලා. හරි අපි පිළිගන්න ලෑස්තිලි කොහමද? සුඛ ඥානියා නිත්‍යයි සුඛයි ආත්මයි. ඉතින් නිත්‍යසුඛයි ආත්මයි කියලා අරමුණට අහුවෙන හැටි දන්නේ නැතුව භාවනා කරන්න හදනවා. පොළොව කියලා ගන්න ඕනේ හිතගෙන. ඒකද මම මේ කියන කාරණේ? තමන්ම සංස්කාර මොකද දන්නේ නැතුව පංචස්කන්ධයගේ ඉතින් මරින් මොකක් දන්නේ නැතුව නිත්‍යසත ආත්ම කොට ගන්නා වූ මුලාව දන්නේ නැතුව සියල්ල නිත්‍යසත ආත්ම කොට ගන්නෙ. එක්ක දැනුම එක්ක බන එක්ක ඉගෙනීම එක්ක මහානකම එක්ක පියුර එක්ක සුදුලැඳුම ඕනේ නැහැ. ඔක කොහොමද මම අල්ලගත්තා? එතන තවසනයක් මම ඉගෙන ගන්නවා. නිත්‍යයි කියන්නේ මම අල්ලගත්තා නම් ආරෝණ බාරගත්තා නම් ඒකට තමයි මේ මම කියන්නේ. මම නම් පස්සේ නෙමෙයි මගේ කියන්නේ. ඒක තමයි මගේ කියන්නේ. මගේ නම් පස්සේ නෙමෙයි මගේ ආත්මය කියන්නේ. ඒ රූප ආරම්භණයමයි මම මගේ ආත්මය කියන ගුණයෙන් බැඳෙන්නේ. නිත්‍යසත ආත්ම කියන එකේ බේරම තමයි මම මගේ ආත්ම කියන්නේ. දැන් මම මගේ ආත්මය වශයෙන් දැකීම භාවනාවද? මට කියන්න කවුරුහරි යමෙක් යම් මොහොතක යමක් මම මගේ ආත්ම වශයෙන් දකිනවා නම් ඔහු භාවනාද කරන්නේ? හරියට දහුවේ. ඔහු භාවනා කරනවා නම් ඒ සංකාරයම මොකට අරගෙන මගේ කොට අරගෙන නැවත ඔබට හේතුත් තියෙනවා. දැන් අපි මෙහෙම කතා කරමු පොඩ්ඩක් මෙතන. ඔබට පේනවා දවල් රැයට දැය මේක දෙකක්. ඇත්තටම දෙකක්. මට කියන්න බලන්න ඇත්තටම දෙකක් එකක්ද නැහැ මම හන්නේ වෙන්න නෑ නෙමෙයි අපිට දවල් රැය දෙකක් වශයෙන් පේනවා රැය කියන්නේ එළිය නැතිවම නෙමෙයිද දවල් කියන්නේ කරුණු ගැනීමම නෙමෙයිද නේද එකක් නෙමෙයි කියන්නේ දෙකක් වශයෙන් කතා කළාට එක දැත්තක් නැතිකම අනික අය මේ කරුණ නැති වෙලා ඉන්නවා නෙමෙයි එළිය නැති වෙලා කරුණ වෙනවා නෙමෙයි ඒ තමයි අඳුරතාවෝකේ කියන්නේ අන්න ඒ වගේ නිත්‍ය කියන එකයි අනිත්‍ය කියන එකයි පස්ස බලන්න ඕන එකක් නෙවෙයි. නිත්‍ය නම් මම. මම නම් මගේ, මගේ නම් මගේ ආත්මය. නිත්‍යකට නොගන්නේ නම් අනිත්‍ය, එනම් දුක්ඛ, එනම් අනාත්ම. අනේ හිත හිත අනිත්‍යං අනිත්‍යං කියලා කියන්න ඕන දෙයක් නෙමෙයි. අල්ලා දන්නවා නම් නිත්‍ය, අල්ලා දන්නේ නැත්නම් සිදු වෙන දෙයක කියන නම. දැන් මෙතන තව දෙයක් පෙන්වන්න තියෙනවා. නිත්‍ය සුඛ. නිත්‍ය කියන්නේ එහෙම කෙනෙක් ඉන්නවා සුඛ කියන්නේ මගේ කියලා දෙයක් තියෙනවා. අනිත්‍ය කියන්නේ එහෙම කරගන්න එකක් නැහැ. දුක්ඛ කියන එකේ තේරුම එනම් මගේ කොට ගන්න දෙයක් නැහැ කියන එකයි. මේ දුක නෙමෙයි, මේක දුක්ඛ කියන්නේ. මම නම් මගේ, මම නොවේ නම් මගේ කොට ගන්න දෙයක් නැති බව දුක්ඛ. මගේ කොට ගන්න දෙයක් නැත්නම් ඒක මොකද? මගේ ආත්මය. අනාත්මය. පොඩි දෙයක්. බුදුහාමුදුරුව හොයාගත්තේ නැවත ඔබට හේතු ඉතුරු නොවි අවසන් වෙන්නේ කෙනෙකුගේ ස්කන්ධ පංචකය මොහොතින් මොහොත අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා නම් විතරයි. හිතට ආත්මයෙන් යමක් බැලුවොත් ඒකට සිදු වෙන දෙයක් තියෙනවා. එහෙනම් කලවල්වල ගංගාවල නැත්තම් මූදෙහිම මේ ඔගොල්ලෝ දැකලා තියෙන අනේන ගමන් සමහර කට්ටිය බිලි බානවා. නේද? බිලි කොක්ක දැකලා තියෙනවනේ. ඔ කොක්ක නිකන් මාළු වර දුන්නාම කනවද? ආ මොකද කරන්නේ? කොක්ක වහනවා. මොකද වහන්නේ? ඇති තවදාවත් මාළු අදලි පිටින් ඉන්නේ ඇවු මේ කෑමක් ගන්න. හැබැයි මේ තාපා මොකද වෙන්නේ? ඒක ඇතුලේ යමක් තියෙන බව මාළුව දන්නේ නෑනේ. ඒ නිසා කෑවනම් බර ගොම්බා පන් කරලා දැන් ඉතින් මාළුවට කෑවනම් මොකද වෙන්නේ? එළිලා ඉන්න වෙනවා, ඉඳවන්න පිට වෙනවා. මාළුවා මේ ආහාරයේ ගඳ ගිහින් පැවතුනා නේ. ඉතින් මේ මේ ආහාරයේ ඇතුළත දිලි කොක්ක්ක් තියෙන බව මාළුව දැනගන්නේ නෑ නේ. ඔය මාළුවට තියෙන නෝනම තමයි අපේ පුතත් යන එකක් තියෙන්නේ. ඒක කියන්නයි මම හොයගත්තේ. මේ රූපයේ සබ්දේ ආරම්භ විවිධය අතුල ආකාරයේ මේක නමුත් ඒක නිත්‍යකට ගැනීමත් මේකේ බිලීපක් අක්කටල දෙනවා. ඒක මෙයා දිනවා කියන්නේ. සතරට ඇලෙන්නේ රැඳෙන්නේ කියන්නේ. හරි. මාළුවට අන්තරිකමස බිලීකොක් නිසා හැමිනෙනවා. ඒ අභිඥේ රූප ආරම්භණයේ රත් ආරම්භණයේ විවිධ ගිහිල්ලා මනකට ගැනීම තුළ නැවත හේතු ඉතුරු කිරීමේ වරදට අහු වෙනවා පොක්ක. සතරක දවුදන පොක්ක. එන්න මෙතන හොයාගන්න වෙනවා. ආස්වාදේ දැනගත්තාම ආදීනව තමයි නැවත පුදුමින්ද කියන්නේ. එහෙනම් ආස්වාදේ ලම්කට ගන්න නැතුව අකාරින්න පුරුදු වෙන්නේ එතකොටයි. විස්තරණ කියන්නේ ඒකයි. අරමුණේ ආස්වාදේ ආදීනව විස්තරණයෙන් දැක්කාම තමයි මම ධම්මා සම්බුද්ධ කියේ කියලා උදාහරණ අදාරා. ඉතින් මේ සංස්කාරයන්ගේ ස්කන්ධයන් පිළිබඳ කතාන්දරයේදී රූප කියන්නේ ශරීරය කියලා තාමත් මේ සමාජයේ උගන්වනවා ශරීරයේ රූප. ඉතින් ශරීරයේ රූප නම් දෙවියන් එහෙම රූප නැහැ. ග්‍රහයන් එහෙම රූප නැහැ. මේ පංචස්කන්ධයක් තියෙන විදිහක් නැහැ. අන්න එතනයි මම කියන්නේ මේ වැරදි ස්තන කියලා. නමුත් රූප කියන්නේ අරමුණ නම් අරමුණ මෙහාට අපට නම් රූපාදී අරමුණ දෙවියන්ට පුණ්‍ය ආදී අරමුණ ධර්මයෙන්ට සුද්ධාන අරමුණ. ඒක තමයි උගේ රූපය. ඒක ආශ්‍රයෙන් තවදිනවා. එතකොට මෙතෙන්දි රූපය අරමුණමම වෙනවා. අතෙන්දි පුණ්‍ය අරමුණමම වෙනවා. අතෙන්දි ධානයමම වෙනවා. පොතනක් තියෙන්නේ තම මගේ ආත්මය, මගේ ආත්මය කියන සුඛාත්මකට ගත්තා වූ මුලාව. එතකොට විසුඛාත්ම මුලාව මෙහෙන් තේරුම් ගත්තේ නැත්නම් අරූපී ධානයට ගිහිනොත් ඉන්නේ කවුද අන්තිමට? ධානයමම ඒ මගේ, ඒ මගේ ආත්මය. ඇතුළේ තියෙන නිමි කොක්ක තමයි ඒක. ඒක තමයි මායාව වටලා කියලා දෙනවා. දැන් එතකොට නිත්‍ය සුඛ ආත්ම කොට ගත්ත කිසිෙක් මේ සසරෙන් කවදාවත් මිදුනේ නැහැ, මිදෙන්නේ නැහැ. දිවුරු කරගෙන යයි. දිව්‍ය ලෝකෙට යයි, බ්‍රහ්ම ලෝකෙට යයි. ටිකක් කලින් ඉඳලා එයි සංසාරකයෙන් ගැලවෙන්න බෑ. ඒක තමයි බුදුවරයෙක් සතු වටිනාකම. උන්වහන්සේ හොයාගත්ත කැමරුම ධම තමයි සියලුම සංස්කාරයන් මොකක්වත් ඉතුරු නෑ. පුණ්‍ය ආදි, අපුණ්‍ය ආදි, අනිත්‍ය ආදි මේ සංකාර ජාතිතුන කියලා මම පෙන්නලා තියෙන්නේ. මේවා අපි අරමුණෙන් අල්ලගත්තාම ඒ අරමුණෙන් අල්ලා ගැනීම තුළ මම හදා ගන්නවා මගේ වෙනවා, මගේ ආත්මය වෙනවා. දැන් අපි ඩොක්ටර් අහු වෙලා මේකට කියන්නේ භාවනාව කියලා. මේකට කියන්නේ භවයේ අංගය, භවයට හේතු ඉතුරු කරන්නේ අල්ලා ගැනීම. මෙසේ නොබලන්නට දරන උත්සාහය, මෙසේ අහු නොවෙන්නට දරන උත්සාහය. අල්ලගන්න නැත්නම් සිදු වෙන දේ දැන් දවල් නැත්නම් කරවල කියන්නේ මං කිව්වේ දවල්ට පස්සේ කරවල නෙමෙයි. අල්ල ගන්නවා නම් නිත්‍යයි, අල්ල ගන්න නැත්නම් සිදුවන දේ අනිත්‍යයි. අරුණාම හිතලා අනිත්‍යයි කියනවා නෙමෙයි. අල්ලගත්තත් අනිත්‍යයි, ගැතත් අනිත්‍යයි. අරමුණක් හටගත්තාම අල්ලගත්තත් නැති වෙනවා නැතත් නැති වෙනවා. අල්ලගත්තත් නැති වෙන්නේ කොක්කට අහු වෙලා හේතු ඉතුරු වෙලා. අනාගත ඵල උපදවන්න හේතු ඉතුරු වෙලා. අල්ලගත්තේ නැත්නම් නැති වෙන්නේ අනාගත හේතු ඵල උපදවන්න හේතු ඉතුරු නොකර. මේ අනාගත ඵල උපදවන්න හේතු ඉතුරු නොකර නැති වෙන එකට තමයි යථා සංඥාය පස්සති කියන්නේ. නොවනින් දකිනානික්. සම්පේ සංකාරා අනිත්‍යයි යථා සංඥාය පස්සති යම් විටක දිනු සංස්කාරයන් අනිත්‍යයි නොවනින් දකිද එවිට සංකාරයේ මම කොට ගැනීම කෙරෙහි කලකිරෙනවා. එහෙම සංකාරයෙන් මිදෙන මගේ හේතමග්ගෝ විසුද්ධිය. මට නම් මං කරන භාවනාවත් ඒකයි අනිත්‍යයට කියලා දෙන්න තියෙන භාවනාවත් ඒකයි. මට බුදුරජාණන් වහන්සේ වදාළ සිලක්ෂණයෙන් පිටතර භාවනාවක් දෙන්නේ. අර භාවනා කරලා කැටි කාලයක් යනදීමත් දැන් රෝග පීඩාවක් අඩුවීමක් සම්හිම බඩේ අමාරුවක් අඩුවීමක් ආදී තාවකාලික ප්‍රතිඵල දෙන්නත් පුළුවන්. හැබැයි මේ භාවනාවේ ඉන්නේ කවුද අන්තිමට? මම මට දැන් භාවනාව පිළිතලා. එහෙම භාවනාවක් නමකට ගන්නවා ඊට පස්සේ. මේ නිසා අපි අද මේ කතා කරගෙන ආවේ මොකක්ද? භාවනා කරන්න ඕනේ නම් ඉස්සර වෙලා හරියටම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ හට ගන්න හැටි ඉගෙන ගන්න. අපෙන් කනින් නාසයෙන් දිවෙන් කය. ජීවිතය කියලා කියන්නේ ඕනෑම මොහොතක ස්කන්ධ පහ හට ගැනීම සහ නිරෝධය විතරයි. ඒක තුල තමයි අපි අහුවෙන්නේ, වැදෙන්නේ, ගැළවෙන්නේ ඔක්කොම කරන්නේ. වර්තමාන මොහොතේදී ඈ ඒ ස්කන්ධ පහ අල්ලා ගන්නවා නම් ඉන්න පෞද ධානද කතාවක් නේ. අල්ලගත්තොත් ඔබට නාත උපදීම සඳහා හේතු ඉතුරු වෙනවා. එහෙනම් ඔබ ළඟ තියෙන්නේ වචනෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ත ආදීවට වැඩේදී විස්ස දුක ආත්මකට ගැනීම. ඈ ඔව් මේ කොක්කට අහු වෙනවා අනිවාර්යෙන්ම. මේක ඇතුලේ කොක්ක තියෙනවා. විස්ස ආත්මකට ගත්තොත් අර මාළු කෑල්ල කිල්ලට කොක්කනේ සාහිර වෙනවා. වාගේ සතර උපතට නැවත හේතු අවිද්‍යා පත්‍ය සංකාරා කියන කොටස. නැත්තම් පත්ත පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන කියන සිද්ධිය සිදු වෙන්නේ මේ මම කොට මගේ කොට ගැනීම නේ. පත්‍ය ජාජරමරේ. කෙහෙම නොවෙන්ද නම් මම කොට මගේ කොට අරන් බෑ. විදර්ශනා කියලා කියන්නේ ඒකයි. අල්ලා නොගැනීමෙන් නොතැවුල දේශනා කරනවා. වර්තමාන මොහොතේ තමන්ට ප්‍රසාදයක් දැමක් ගැටෙනකොට අර දුක නිර්මාණය කරන්නේ දුකාදී ගෝචර රූපේ නෙවෙයි, තමා විසින් හදාගත්තා වූ තමන්ගේ අතීතයේ නැමැති මුලාව මම. මේ මම තමයි මේ ප්‍රශ්නත් එක්ක ගැටෙන්නේ. එතකොට හේතුව කවුද? මම. පාර්ශ්වපත්ති නෙමෙයි. මම සක්‍රිය වෙන්නේ පත්ති නිසා, මම ඉන්න නිසා. හොඳයි මම නැත්නම් පත්ති වලට කරන්න දෙයක් නැහැ. එතකොට එහෙනම් පඤ්චස්කන්ධයේ උපදී අරමුණ දැනගනි. නැති වියාවේ මේ විඳවන්නේ නැහැ. දුක විඳින කෙනෙක් නෑ, දුකක් නැහැ. එහෙනම් දුක මමත්වයේ තුල තියෙන දෙයක්. දුක නැති වූ තැන මමත්වයේ නැති මුලාව දුරු වූ තැන එතනම තියෙන දෙයක්. මැරිලා හැම නෙමෙයි. අනාගත බුදුහාමරෝ ඉස්සර ආත්මෙනි. යම් තැනක මම නම් වූ මුලාව නැත්නම් ඔබට ඇති හේවි එතන අර බාහිර ප්‍රසාදයක් දේරුත් එක්කලා ගැටෙන්නේ නැති බව. මේකට කියනවා ලෝකෝත්තර සුවේ කියලා. මේකට කියනවා සංසප්තේද වේ කියලා. අපි ලෞකික සුවේ කියලා කියන්නේ මේ විඳින්නා ඉඳගෙන විඳින මේ දෙයක සුවේ. ඒක 10න් එකයි. අර 10න් 15ක් තරම් විශාලයි. දැන් එතකොට අද අපි එකමාරකට ආසන්න කාලයක් තව විනාඩි 12යි තියෙන්නේ. ආසන්න කාලයක් මොකක්ද ගැනද කතා කළේ? භාවනා කරන්න අපි මොනවද දැනගෙන ඉන්න ඕනේ? භාවනා කරන්න නම් මොනවද දැනගෙන ඉන්න ඕනේ? බණ දැනගෙන ඉන්න ඕන, බණ තේරිලා තියෙන්න ඕන. ඒ තේරුම් ගත්තන් පස්සේ මානවෙන්න ඕන කට්ටිය, මානවෙන්න ගෙදර ඉන්න ඕන කට්ටිය, ගෙදර ඉන්න රස්සාවල් ඕන කට්ටිය රස්සාවල් කරන්න, තමන් ඉන්නේ වර්තමානයේ ඕනේ දේවල් කරන්න බාධාවක් නැහැ. ඒක බාහිර ක්‍රියාවලියක්, රාජකාරී, අම්මා හෝ තාත්තා හෝ ගුරුවරයා වතෙන් කටයුතු කරන එක. ඒ සිද්ධියේදී මමත්වේ මතුවෙන එක අදසේ පෞද්ගලික ක්‍රියාවක්. ඒක මතුවෙන බව තව කවුරුවත් දන්නේ නැහැ. තමන් දැක්කනම් තමන්ට හැංගෙන්න විදිහක් නැහැ. මම කියනවා. මේකට විදර්ශනාව කියලා කියනවා. මේකට කියනවා වර්තමානයේ ජීවත් වෙනවා කියලා. ඒ මොහොතේ දකින්නවා. දැක්කම මට වැඩෙන්නේ ඉඳ නැහැ. මට ආහාර හම් වෙන්නේ නැහැ ඒකකට. මම නැවත මුලාවයි මේ යන්නේ. ඇස් දෙක නැතුව යන්නේ නැහැ, කන් දෙක නැතුව යන්නේ නැහැ, දරුවෝ නැතුව යන්නේ නැහැ, අරමුණ නැතුව යන්නේ නැහැ, හරියම්ම කරපො නැති වෙන්නේ නැහැ. මේක මොකක්ද නැති වෙන්නේ? දුක් විඳ අපලින් හදාගත්තා වූ හදවත ඉඳතුල තියෙනා වූ ආරම්මණය තුළ තියෙනා වූ මුලාව පමණයි දුරු වී යන්නේ. වෙන මොකවත් නැති වෙන්නේ එහෙම නැහැ. අපි හිතන්නේ ඔක්කොම නැති වෙයි කියලා නේ. නැ මොකුත් නැති වෙන්නේ නැහැ. අනිත් බයිදෙන්නේ නැහැ. සාලයන්ගේ බොහෝ දේ මේ වරේ කරවන්න කරන්නේ. ඉතින් ඒ පිළිබඳව තවදුරටත් දැනගන්න ඕනේ නම් ඒ කියන දේ පිළිබඳව සත්‍යක් තියෙනවා කියලා තේරෙනවා නම් රබයි කියලා තේරෙනවා නම් දැනවත් මේ සාක්ෂි මේක දාගෙන පටිගත කරන එක කරන්නේ ඊළඟ පහක් දෙන්නම් දැන් පහක් දුන්නා ඊළඟ පහ ආයෙ දෙන්නම් ඊළඟ පිටියකට තමයි හරි එහෙමයි එහෙම කියනවා අනේ ඔය ආවරු කියන බණකට බොරු කියලා ගන්න තනවා නිකන් විදියට වට තමක් නෑ මේක තියෙන්නේ මේ මට කතා කරන්න බැරි වෙයි කියලා මේක ඩිජිටල් එකක් මත ඔය මහත්ති පරිත්‍යාග කරනවා. මේක රූප නැහැ. නමුත් මේ මේක දැම්මත් එහෙම දැන් මේක මම කියන කියලා පැයම බලන්න පුළුවන්. මේක තියෙන්නේ ධර්ම දේශනා දෙකක් පැයේවා. මම ඒක දිනාවේ කතා කරන්න බැරිලු තාන්න. ඔයගොල්ලෝ දීලා යන්න නේ. වැඩි විස්තර දෙන්න. දැන් අදින්නත් තරයි යනවා කතා කරන්න නේද? ඒක දාලා මාත් ආදින ඉන්නවා. හරිම රසවත් ධර්ම දේශනා මම මෙච්චර විහිළු කරන්නේ නැහැ නේ. ජාත්‍යන්තර මට්ටමේ බණක් කියනකොට ඔයාලා දිනාවේ විහිළු කර කර ඉන්නේ නැහැ. අනේ කරම බල විතරයි තියෙන්නේ. මෙන්න මොකක්වත් නැහැ. ඒක ඕනනම් පසුකාලීන විපත්ති අඳිනත් වෙන අහන්නවට ගැටලුවක් නැහැ. අදගෙනාරේ දීලා යන්නේ මට කතා කරන් ගල උගුර වෙනවත් නැහැ මේක දාලා නිදහස් වෙන්න. එහෙනම් ඉතින් අද අපි බොහෝ දුරට කතා කළා මේක එකපාරක් කතා කරලා මදි. ඔක ආය අහලා තේරුම් ගන්න. එතකොට මේ විදර්ශනාල කියන එක මේ තාව අවුලේ කරන්න පුළුවන් එකක් නෙමෙයි අම්මා තාත්තා එක්ක දාන. ternary දිහිල්ලා අවුලේ කරන්න පුළුවන් භාවනාවකුත් නෙමෙයි. ඒකයි මම කියන්නේ තමන්ගේ භාවනාව තමන් කරගත යුතුයි මේක තේරුම් ගන්න. අපි හම් වෙන්නවනේ මේක තේරුම් අරගන්න ලහා ගන්න. එතකල්ම භාවනා කරයි කියලා කිව්වට ලෝභ වෙනයි, දේශ වෙනයි, මොහ වෙනයි ඒවා ප්‍රැක් වෙනවට තේ වෙන්නේ. මේ අනිත්‍ය අනාත්ම නැවති ආලෝකයේ හමු වෙදී ලෝභය, දේසය, මොහය තේ විමාරක් වෙනවා. ඒකට තමයි උපස්සතකල් දුරු වීම කියලා කියන්නේ. ඒකමයි ආපහු එක දෙන්න දෙන්නට නූපන් නපුකල් නොයක වීම කියලා කියන්නේ. සම්මා ආයාමයේදී නිතරයි ආජත්තාන් කුමාරී. ඉතින් එහෙනම් එසේ කරගැනීමට ඔබ හැමදෙනාට අද ධර්ම දේශනාවත් උපයෝගී වේවා. ඔබේ ප්‍රඥාව දියුණු කරගැනීමට අපේ මේ ආශ්‍රය ධර්මස්තවණේ හේතු වේවා. ඔබ හැමතත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයත්ව ලක්ෂණ අවබෝධ කිරීම තුළින් බුදුන් දැක නිවන් දකින්න ලැබේවා කියලා අදිස්ථාන කරගන්න ප්‍රාර්ථනා කරනවා.